नमस्कार वेवा बुदुर्वनट समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनट समदा सदहं शरणयामि। नमस्कार वेवा संगरुवनट समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुर्वनट समदाति सारण शरणयामि। साधु ගරුතර මහා සංඝ රත්නයෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ ලෝකේ අවබෝධයක් නැතිකම, අවිද්‍යාව දුරු කිරීමටත් විද්‍යාව ආරි සත්‍ය අවබෝධය පහළ කිරීමටත් තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. කලාතුරකින් මේ ලෝකේ බුදු කෙනෙක් පහළ වෙලා මිනිස්සුන්ට ධර්ම දේශනා කරනවා. එතකොට ස්වභාවයෙන්ම නුවණින් විමසීමේ හැකියාව තියෙන මිනිස්සු ඒ ධර්මයට අනුව හිතන්න පටන් ගන්නවා. එහෙම හිතන්න පටන් ගන්න මිනිස්සුන්ට ඒ ධර්මය අවබෝධ වෙනවා. එතකොට ඒ අය තුල ඇතිවෙනවා බුදුරජාණන් වහන්සේ ගැන ලොකු පැහැදීමක්. ඉතින් උන්වහන්සේගේ ජීවිතය ගැන පැහැදීම ඇති කරගත්තු කෙනාට බුදුරජාණන් වහන්සේ නමකගේ අනිත් ලෝක සත්වයාගේ වෙනස දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ ගැන පැහැදීම ඇති කරගත්තු කෙනාට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනිත් මතවාදවලයි වෙනස දකින්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හැසිරුණ ශ්‍රාවක සංඝයා ගැන පැහැදීම ඇති කරගත්තු කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගැනයි අනිත් ලෝකයේ සිටින අනිකුත් උදවිය ගැනයි පැහැදිලිවම වෙනස හඳුනා ගන්න පුළුවන්. එතකොට ඒ වගේ පැහැදීමක් ඇති කර ගැනීමට ඒ කාලේ වර්තමානයේ තිබුණු පහසුකම් තිබුණේ නැහැ. හැමතිස්සෙම කටින්ම කතා කර කර තමයි මේ ධර්ම මාර්ගයේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධය ඇති කරවන එකක් නිසා, ප්‍රඥාව ඇති කරවන එකක් නිසා සමාජයේ මේ ධර්මයට බය වුණා. බුදුරජාණන් වහන්සේගේ ධර්මය පැතිරෙනවාටත් බය වුණා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලෙ හිටපු ආගමික නායකයෝ තමයි නිගණ්ඨනාත පුත්‍ර, ආජිතකේස කම්බලි, පකුද කච්චායන, සංජේ බෙල්ලට්ටිපුත්ත, මක්කලී ගෝසාල ආදී පිරිස. ඉතින් මේ අය හැමතිස්සෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අපහදින ආකාරයේ දේවල් කිය ගියා. ඒ ධර්මයට මිනිසුන්ට සවන් දෙන්න තියෙන අවස්ථාවල් වලක්ව වලක්ව ගියා. බුදුරජාණන් වහන්සේව නිර්දය ලෙස විවේචනය කළා. මේ විවේචන අතර ප්‍රධානම තැන හිටියා නිගණ්ඨනාත පුත්‍ර. අද ඔබට මා කියා දෙන්නට බලාපොරොත්තු වන්නේ ඒ නිගණ්ඨනාථ පුත්‍ර විසින් අටවපු උගුලක් ගැන සඳහන් මජ්ඣිම නිකායේ අබේ රාජකුමාර සූත්‍රය. මේ දේශනාව තුළින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි පුදුම පැහැදීමක් ඇති කරගන්නට කරුණු තියෙනවා. ඔබට මතක ඇති අපි උපාලි සූත්‍රය අහද්දි උපාලි කියලා කිව්වේ කලින් නිගණ්ඨනාථ පුත්‍රගේ ප්‍රධාන දායකයෙක්. තමන්ගේ දායකයන්ව මෙහෙව්වා බුදුරජාණන් වහන්සේට විරුද්ධව. දායකයන්ට එක එක නොයේක් චෝදනා කිය කිය අපහාදව අපහාදව කටයුතු කළා විතරක් නෙමෙයි දායකයන්ව පෙළඹෙව්වා බුදුරජාණන් වහන්සේගේ කීර්ති නාමය විනාශ කිරීමට. මේ සිද්ධිය වෙන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ රජගහනුවර වේළුවනාරාමයේ. ඒ කාලේ නිගණ්ඨනාථ පුත්‍ර හිටියේ රජගහනුවර. නිගණ්ඨනාථ පුත්‍රගේ බොහොම හිතවත් දායකෙක් හිටියා අභය රාජකුමාර කියලා. මේ අභය රාජකුමාරයා නිගණ්ඨනාථ පුත්‍රව දකින්න පැමිණුණා. පැමිණිලා නිගණ්ඨනාථ පුත්‍රට වැඳලා පැත්තකින් වාඩි වුණා. වාඩි වුණාට පස්සේ නිගණ්ඨනාථ පුත්‍ර කියනවා අභය රාජකුමාරයාට, "එම්බා රාජකුමාරය, නුඹ දැන් කරන්න වැඩක් තියෙනවා. නුඹ ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමග වාදයකට පැටලෙන්න ඕනි. දැන් කාවද මේ උසිගන්නවන්නේ? අභය රාජකුමාරයාව. එතකොට නුඹේ කීර්ති නාමය හැමතැනම පැතිරෙනවා. මේ වගේ ප්‍රසිද්ධ මහානුභාව සම්පන්න මහේසාක්‍ය මහා ඉර්ධිමත් ශ්‍රමණ ගෞතමයන් වහන්සේ සමගත් වාද කරපු කෙනෙක් කියලා නුඹ ගැනත් හැම තැනම පැතිරෙනවා. මිනිස්සු කැමතිනේ හොඳින් හෝ නරකින් ප්‍රසිද්ධ වෙන්න. ප්‍රසිද්ධිය හොයන එක්කෙනා ඕනම විදියක් අනුගමනය කරනවා. එයාට වුණා එයාගේ නම සියලු දෙනා දැනගන්න එක තමයි. ඒක හොඳ හෝ නරක හෝ කතාවක් නෑ ප්‍රසිද්ධිය ඕන එක්කෙනාට. ඉතින් කිව නුඹේ කීර්ති නාමය හැම තැනම පැතිරේ. මෙයා නිකන් සුළුපටුවෙක් කෙනෙක් නෙවෙයි. මෙයා ශ්‍රමණ ගෞතමයන් සමග වාද කරපු එක්කෙනෙක්." එතකොට මේ අභය රාජකුමාරයාට ඒ ගැන ආසාවක් ඇති වුණා. එහෙනම් මටත් ප්‍රසිද්ධ වෙන්න අවස්ථාවක් ලැබෙනවා. ඊට පස්සේ මෙයා අහනවා නිගණ්ඨනාථ පුත්‍රගෙන්, "ඉතින් ස්වාමීනි, එහෙමනම් ශ්‍රමණ ගෞතම මේසා මහා ඍද්ධිමත් මහානුභාව සම්පන්න ශ්‍රමණ ගෞතමයන් එක්ක මං කොයි විදිහටද වාදි කරන්න ඕනේ?" එතකොට දැන් එයා වාදි කරන්න අකමැති වුණාද කැමති වුණාද? කැමති වුණා. එයා පොළඹව ගත්තා, "නුඹටත් මහා කීර්තියක් මේකෙන් අයිති වෙනවා. උඹ මහා වීරයෙක් හැටියට පේන්න පටන් ගන්නවා සමාජේ. ඒ නිසා නුඹට හොඳ වැඩේ කියලා. දැන් මේ නිගණ්ඨනාථ පුත්‍ර දැන් අපි අහලා තියෙන්නේ එයා කොහොම කෙනෙක් කියලාද? ඔව්, එයා පරම අවිහිංසා. ඒ කියන්නේ කුරා කූඹියකටවත් හිංසාවක් පීඩාවක් කරන්නේ නැති, ඇල්වතුර ටිකක් බොන්නේ නැති, ඇල්වතුර වල සත්තු ඉන්නවා" කියලා. ඊළඟට "දත් මදින් නැති. ඊළඟට මාස්පතා තල්ලැටි දෙකකින් ඔළුවේ කේස් සුදුරා දමන. ඊළඟට දිසාවන් වස්ත්‍ර කරගෙන ඉන්න. ඇඳුම් නෙමේ වස්ත්‍රේ දිසාව. දිසාව වස්ත්‍ර කරගෙන ඉන්න. ඊළඟට සම්පූර්ණයෙන්ම එලෝලුයි බතුයි ආහාරේ ගුණ කියන්න ආවෝ. මේ ලෝක සත්‍යයට බොහොම හිතානුකම්පී කියන අදහසින් මොනරපිල් කලඹක් අරගෙන යන යන තැන ගිහිල්ලා හිමීට බිම පිහිදලා කුරා කූඹිය කුටුවක් මගින් හිංසාවක් නොවීම පිණිසයි මම මෙහෙම ජීවත් වෙන්නේ කියලා ලෝකෙට පෙන්නන එක්කෙනා මේ. යටිහිතේ තියෙන්නේ මොකද්ද? සම්පූර්ණම බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඊර්ෂ්‍යාව. ඉතින් මේ නිගණ්ඨනාථ පුත්‍ර අබේ රාජ කුමාරයාට කියනවා, ඉම්බා රාජ කුමාරේ, නුඹ ඉස්සල්ලාම ශ්‍රමණ ගෞතමයන් ළඟට යන්න ඕනේ. ගිහිල්ලා මේ විදිහට වාද පටන් ගන්න. ඔන්නේ දැන් උගන්වනවා වාද කරන හැටි. භාසෙය නුකෝ බන්ති තථාගතෝ තං වාචං. ස්වාමීනි, ඔබ වහන්සේ මෙහෙම කතාවක් කියලා තියෙනවා නේද? තථාගතයන් වහන්සේ වුණ ඔබ වහන්සේ මෙහෙම වචන කියනවාද? යාසා වාචා පරේස අප්පිය අමනාප. අනුන්ට අප්‍රිය අමනාප වචන ඇද්ද? ඒ වචන ඔබ වහන්සේ කතා කරනවාද? වාද මොකද්ද? අනුන්ට අප්‍රිය අමනාප යම් වචනයක් ඇද්ද? ඒ බඳු වචන තමුනාසේ කතාබස් කරනවාද? එතකොට ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මේ විදිහට උත්තර දුන්නොත් කොහොමද රාජකුමාරය තථාගතයන් වහන්සේ වුණත් අනුන්ට අමනාප වූ අප්‍රිය වූ වචන කතාබස් කරනවා? උත්තර දුන්නොත් මෙන්න මේ විදිහට චෝදනා කරපන්. කොහොමද? තමුන්නාන්සේ අනුන්ට අප්‍රිය අමනාප වචන කතා කරනවා නම් තමුන්නාන්සේගේ පුතජනයන්ගේ යති වෙනස මොකද්ද? ওই විදිහට අපහාස කරන්න කිව්වා. තමුන්නාන්සේ කතා කරනවා නම් අනුන්ට අප්‍රිය අමනාප වචන තමුන්නාන්සේගේ පුතජනයන්ගේ යති වෙනස මොකද්ද කියලා. මොකද හේතුව? පුතජන අයත් අනුන්ට අප්‍රිය අමනාප වචන කතා කරනවා. ඒ වචන තමුන්නාසේ කතා කරනවා. එහෙනම් ඊළඟට කියනවා, රාජකුමාරය එහෙම නැතුව ශ්‍රමණ ගෞතමයන් වහන්සේ මෙහෙම උත්තර දුන්නොත් කොහොමද? රාජකුමාරය අනුන්ට අප්‍රිය අමනාප යම් වචනයක් ඇද්ද, ඒ වචනය තථාගතයන් වහන්සේ කතා කරන්නේ නැහැ. එහෙම උත්තර දුන්නොත් කොහොමද? අනුන්ට අප්‍රිය අමනාප යම් වචනයක් ඇද්ද, ඒ වචනේ තථාගතයන් වහන්සේ කතා කරන්නේ නැහැ කියලා එහෙම උත්තර දුන්නොත් මෙහෙම අහන්න කිව්වා. එහෙමද? එහෙමද? එහෙනම් තමුන්නාසේ අර කිව්වේ දේවදත්ත ගැන, දේවදත්ත අපාය උපදිනවා, දේවදත්ත නිරේ උපදිනවා, දේවදත්ත කල්පයක් පැහැෙනවා, දේවදත්තව බේරගන්න බෑ. එතකොට ඒ මොකද්ද කිව්වේ? දැන් මේ අහන්න කිව්වා බුදුරජාණන් වහන්සේගෙන් පිළිලා අහන්නකෝ, ඒ මොකද්ද කිව්වේ? තායච පනතේ වාචාය දේවදත්ත කුපිතෝ අහෝසි අනත්තම. තමුන්නාන්සේගේ වචන නිසානේ දේවදත්ත වෛර වැඳගත්තේ. තමුන්නාන්සේ කියපු කතාවල් වලටනේ දේවදත්ත මේ සම්පූර්ණයෙන් ක්‍රෝධ කරන්න පටන් ගත්තේ කියලා පෙරලා චෝදනා කරන්න කියලා කිව්වා. ඊට පස්සේ කියනවා, රාජකුමාරය මේ විදියට ශ්‍රමණ ගෞතමයන් වහන්සේට කිසිසේත්ම විසඳාගන්න බැරි විදියට මේ ප්‍රශ්නේ ඇහුවට පස්සේ ශ්‍රමණ ගෞතමයන්ට ගිලින්නත් බැරුව යයි කිව්වා, වමාරින්නත් බැරුව යයි කිව්වා. සේතාපි නම පුරිසස්ස අයෝ සිංහාටකං කණ්ඨේ විලග්ගං, යකඩ බෝලයක් උගුර හිර වුණා වගේ කිව්වා. යකඩ කුලියක් උගුර හිර වුණා වගේ ගිලින්නත් බෑ, වමාරින්නත් බෑ. බලන්න මෙයාගේ අහිංසාව. එතකොට නිගණ්ඨනාථ පුත්‍රගේ, එතකොට අපිට පේනවා මේ ලෝකේට බොහෝ දෙනෙක් පෙන්නන දේ නෙමෙයි ඇතුලේ තියෙන්නේ. ඇතුලේ තියෙන සම්පූර්ණ කුමන්ත්‍රණකාරී ආකල්පේ හිමීට තමයි ඒවා එළියට එන්නේ. එතකොට දැන් නිගණ්ඨනාථ පුත්‍ර හිමින් තමයි ඒවා එළියට දාන්නේ එක එක්කෙනා ලවා. ඊට පස්සේ කියනවා, රාජකුමාරේ මේ විදියට මේ සම්පූර්ණයෙන්ම මේ ශ්‍රමණ ගෞතමයන්ව මේකෙන් හිර කරන්න ඕන කිව්වා. දැන් මෙයා පිළිගත්තා. රාජකුමාරයා, අබේ රාජකුමාරයා මේ නිගණ්ඨනාථ පුත්‍රගේ කුමන්ත්‍රණේ පිළිගත්තා. පිළි අරගෙන නිගණ්ඨනාථ පුත්‍රට වැඳලා ප්‍රදක්ෂිනා කළා. ගියා බුදුරජාණන් වහන්සේ ළඟට වාද කරන්න හිතාගෙන. ගිහින් බුදුරජාණන් වහන්සේට වැඳලා වාඩි වුණා. වාඩි වෙලා කල්පනා කළා. ඉරදීහා බලලා කල්පනා කළා, මං අද වාද කරන එක හරි නෑ. දැන් මෙයා කල්පනා කළා. මෙයාට නිකන් හිත පසුබැස්සා. මං අද වාද කරන එක හරි නෑ. මම දානිට ආරාධනා කළා. දානි දීලම වාද කරන්න ඕනේ. දැන් කවුද මේ හිතන්නේ? අබේ රාජකුමාරයා. කල්පනා කළා, කිව්වා, ස්වාමීනි, අපේ ගෙදරට හෙට ඔබ වහන්සේ තමක තව තුන් නමක්. ඒ කියන්නේ ඔබ වහන්සේ ඇතුළු කොට හතර නමක් හෙට දානිට වඩින්න. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ බාරගත්තා. එතකොට දැන් මේ නිගණ්ඨනාථ පුත්‍රගේ දායකයෙක් තමයි මේ දානෙට ආරාධනා කළේ. බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාරගත්තා. බාරගෙන බුදුරජාණන් වහන්සේ පහෝදා තා භික්ෂුන් වහන්සේලා තුන් නමක් සමග අබේ රාජකුමාරයාගේ නිවසට වැඩියා. ඊට පස්සේ අබේ රාජකුමාරයා බුදුරජාණන් වහන්සේට දානේ පූජා කළා. පූජා කරලා පොඩි ආසනයක වාඩි වුණා. දැන් ඔන්න වාදෙට වමනා කාරණේ හිමීට මෙයා දැන් බලන්න හොයන්න බෑනේ. දැන් ආවි කොහොමද දායකෙක් වගේ. දැන් ඇවිල්ලා කිව්වේ මොකද්ද? ස්වාමීන් වහන්සේ දානෙට වඩින්න. හොයන්න බෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ඉතින් දානෙට වැඩලා දානි වළඳලා ඉවරුණාට පස්සේ ඇහුවා, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ යම් වචනයක් අප්‍රිය නම් අනුන්ට, අමනාප නම් එබඳු වචන ඔබ වහන්සේ කතා කරනවාද කියලා ඇහුවා. යම් වචනයක් අප්‍රිය නම් අමනාප නම් එබඳු වචන ඔබ වහන්සේ කතා කරනවාද? බුදුරජාණන් වහන්සේ කිසිසේත් බලාපොරොත්තු නොවුණු උත්තරයක් දුන්නා. උන්වහන්සේ කියනවා, රාජකුමාරේ, ඒකට එකෙල්ලේ උත්තර දෙන්න බෑ කිව්වා. ඒකට එකෙල්ලේම මට උත්තරයක් දෙන්න බෑ කිව්වා. කීප ගමන් මෙයාට කියවුණා, අයියෝ, නිගණ්ඨය ඉවරයි එහෙනම් කියලා. අයියෝ, නිගණ්ඨය ඉවරයි එහෙනම් කියලා කියවුණා. බුදුරජාණන් වහන්සේ, රාජකුමාරේ, ඈ, අයියෝ, නිගණ්ඨය ඉවරයි, මොකද්ද ඒකේ තීරුම? මොකද්ද මේ කතාවේ තේරුම කියලා ඇහුවා. ආනකට කිව්වා සම්පූර්ණ විස්තරය. මොකද්ද ස්වාමීනි, මම ඊයේ ගියා දිගණ්ඨනාථ පුත්‍ර හම්බ වෙන්න. උන්නේ තමයි මට කිව්වේ ඔබ වහන්සේට වාද කරන්න කියලා. ඔබ වහන්සේත් එක්ක වාද කරාම මගේ කීර්තිය හැමතැනම පැතිරෙයි කිව්වා. මේසා මහා ත්‍රිදිමත් ඔව් මහානුභාව සම්පන්න ශ්‍රමණ ගෞතමයන් එක්ක මං වාද කරලා ඔව් මම ජයගත්ත කියලා මාව මහ වීරයෙක් හැටියට සමාජෙ දකීවි. ඉතින් අනේ ස්වාමීනි, මම දන්නෙත් නෑ, මං කැමති වුණා කියලා. මං කැමති වෙලා ඊට පස්සේ මට මෙන්න මෙහෙම කරුණු දෙකක් මට කිව්වා. ඉස්සෙල්ලම ওই ප්‍රශ්නේ අහන්න කිව්වා. මොකද්ද? යම් වචනයක් අනුන්ට අප්‍රිය දමනාපද ඒ වචනේ ඔබ වහන්සේ කතා කරනවාද? ඒක කතා කරනවා කියලා කිව්වනම් මෙන්න මේකයි මං කියන්න හිතාගෙන හිටියේ. මොකද්ද? එහෙනම් ඔබ වහන්සේගේ ඔව් පුතජ්ජණයන්ගී යති වෙනස කුමක්ද? පුතජ්ජණයෝ කතා කරන එකමනේ තමුන්නාසි කතා කරන්නේ. ඔබ වහන්සේ එහෙම කියන්නේ නැතුව ඔබ වහන්සේ කිව්වනම් රාජකුමාරයේ යම් වචනයක් අප්‍රියද අමනාපද ඒ වචනේ මං කතා කරන්නේ නෑ කියලා ඒකට මේකයි මං හිතාගෙන හිටියේ කියන්න. මට උගන්වුවේ මෙන්න මේ විදිහටයි. කොහොමද එහෙනම් ඔබ වහන්සේ මොකද දේවදත්තය ගැන මෙහෙම කිව්වේ? දේවදත්ත අපාය යනවා. දේවදත්ත නිරේ යනවා. දේවදත්ත කල්පයක් පැහැෙනවා. දේවදත්තව බේර ගන්න පුළුවන් කමක් නෑ කියලා. ඒ වචන නිසා තමයි දේවදත්ත ඔච්චර වෛර බැඳගත්තේ කියලා ඔබ වහන්සේට මෙන්න මෙහෙම මං උත්තරේ මට උගන්ලා තිබුණේ. ඊට පස්සේ මට කිව්වා මේ විදිහට උත්තරේ දීපන්. එතකොට ගිලගන්නත් බැරුවයි වමාරන්නත් බැරුවයි මිනිස්සියෙකුගේ උගුරේ යකඩ ගුලියක් හිර වුණා වගේ තියේවි කිව්වා. අනේ ස්වාමීනි මම මේක අහලා කිව්වා මේ ආවේ. මෙයාට ඔක්කොම කියන්න සිද්ධ වුණා අතනින් බලාපොරොත්තු වෙච්ච උත්තරේ ලැබිච්ච නැති නිසා. බුදුරජාණන් වහන්සේ හරි ලස්සන ප්‍රශ්නයක් අහනවා යගේ. අහනවා එතකොට අභිරාජ කුමාරය ඒක අහන වෙලාවේ තමන්ගේ පුතා පොඩි දරුවා ඔඩොක්කුව තියාගෙන හිටියේ. තමන්ගේ පුංචි පුතාව ඔඩොක්කුව තියාගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේ අහනවා රාජකුමාරී දැන් බලන්න මේ ඔබේ යතේ ඉන්න දරුවා දිහා. මේ දරුවා යම් කිසි නොසැලකිල්ලකින් මොනවා හරි යමක් ජරාවක් කටේ දාගත්තොත් මොනවා හරි ගල් කෑල්ලක් හෝ ලී කෑල්ලක් හෝ යකඩ කෑල්ලක් හෝ මොනවා හරි දෙයක් මේ දරුවා කටේ දාගත්තොත් ඔබට පේන්නේ නැති වෙන්න ඔබ දකින් නැති වෙලාවක මේ දරුවා ඇවිදගෙන ගිහිල්ලා ගිලගත්තොත් මේ දරුවට ආදරේ නම් ඔබ මොකද්ද කරන්නේ කියලා ඇහුවා. ඇහුවාම අභිරාජ කුමාරය කියන ස්වාමීනි මං එහෙනම් ඒක කටින් ඉවත් කරනවා. මං ඒක කටේ තියාගෙන ඉන්න දෙන්නේ නැහැ. ස්වාමීනි ඒක ඉවත් කරගන්න මාරු නම් මේ ළමයා මේක හිර කරගන්නවා නම් මගේ වම්මති මේ ළමයාගේ ඔළුව තද කරගෙන මගේ දකුණු ඇතින් හරි ලස්සන තියනවා දක්ෂිනේන හත්තේන වංකංගුලින් කරිත්වා දකුණු අතින් ඇඟිල්ල වක කරලා කටට දාලා තුවාල වුණත් කමන්නේ නැහැ කියලා මං ඒක එළියට ඇදලා ගන්නවා. මොකද මට මේ දරුවා කෙරෙහි ආදරේ තියෙන නිසා. කවුද ඒක උත්තරේ දුන්නේ? අභිරාජ කුමාරයා. බුදුරජාණන් වහන්සේ අභිරාජ කුමාරයාට කියනවා රාජකුමාරය මමත් ඒ වගේ කෙනෙක්. තථාගතයන් වහන්සේත් ඒ වගේ හරි ලස්සනයි වචනේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ සීලේ මෙතන විස්තර කරනවා. හරිම ලස්සනයි. මේ වගේ දෙයක් බුදු කෙනෙකුට ඇර ලෝකෙ වෙන කෙනෙකුට එහෙම ප්‍රකාශ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා රාජකුමාරය යම් වචනයක් අභූතද, අභූත කියන්නේ බොරුවෙන් කියන එකක්ද, අසත්‍යද, අයහපත පිණිස හේතු වෙනවාද, ඒවා අනුන්ට අප්‍රිය වෙන්න පුළුවනි, අමනාප වෙන්න පුළුවනි, ඒ අනුන්ට අප්‍රිය වූත් අමනාප වූත් අභූත වූ අසත්‍ය වූ අනර්ථයේ පිණිස පවතිනා වූ යම් වචනයක් ඇද්ද ඒ වචනය තථාගතයන් වහන්සේ කතා කරන්නේ නැහැ. බලන්නකො ලස්සන එකේ. අනුන්ට අප්‍රිය වූත් අමනාප වූත් අභූත වූත් අසත්‍ය වූත් අනර්ථයේ පිණිස පවතිනා වූ යම් වචනයක් ඇද්ද එබඳු වචන තථාගතයන් වහන්සේ කතා කරන්නේ නැහැ. බලන්න මේ බුදුරජාණන් වහන්සේගේ භාෂාව එතකොට කොයිතරම් පිරිසිදු එකක්ද, කොයිතරම් ශුද්ධ වූ වචනද උන්වහන්සේ කතා කරලා තියෙන්නේ. ඊළඟට රාජකුමාරයාට කියනවා රාජකුමාරය සමහර වචන තියෙනවා අනුන්ට අප්‍රියයි, අනුන්ට අප්‍රියයි අමනාපයි, හැබැයි ඇත්ත බුහුතං, ඒ ඇත්ත දෙයක් සත්‍ය වූ දෙයක්, නමුත් ඒක අනර්ථයේ පිණිස පවතින දෙයක්. අනුන්ට අප්‍රිය වූ අමනාප වූ සත්‍ය වූ එහෙත් අනර්ථයේ පිණිස පවතිනා වූ යම් වචනයක් ඇද්ද තථාගතයන් වහන්සේ ඒ වචනයත් කතා කරන්නේ නැහැ. ඇත්ත වුණත් කතා කරන්නේ නැහැ. අනුන්ට අයහපත පිණිස පවතින, අනුන්ට අප්‍රිය අමනාප වූ වචන කතා කරන්නේ නැහැ. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා රාජකුමාරිය සමහර වචන තියෙනවා සත්‍ය, හැබැයි ඒව සත්‍ය වගේම අර්ථවත්, සත්‍ය වගේම අර්ථවත්, හැබැයි ඒකට අනිත් අය ප්‍රියමනාප නැහැ. අනිත්‍ය අප්‍රිය වුණත් අමනාප වුණත් ඒ සත්‍ය වූ අර්ථවත් වචනේ අවස්ථාවට අනුව තථාගතයන් වහන්සේ කතා කරනවා. එතකොට ඒක එකපාරට කියාගෙන යන්නේ අවස්ථාවට අනුව. කලඤ්ඤු කියන්නේ අවස්ථාවට අනුව කල්යල් බලලා. ඒක තමයි උන්වහන්සේගේ වචනේ සම්බන්ධයෙන් තියෙන තුන්වෙනි කාරණාව. හතරවෙනි කරුණ තමයි සමහර වචන තියෙනවා අනුන්ට හරි ප්‍රියයි. හරි ප්‍රියමනාපයි වචන. නමුත් බොරු. අසත්‍ය. අනර්ථ සහිතයි. අනුන්ට ප්‍රිය වුණත් මනාප වුණත් යම් වචනයක් අභූතයිද අසත්‍යයිද අනර්ථය පිණිස පවතිනවාද ඒ වචන තථාගතයන් වහන්සේ කතා කරන්නේ නැත. බලන්න කොවිතරම් ලස්සනද කියලා උන්වහන්සේ වචනේ ගැන අවබෝධ කරගෙන සිටින විදිය. දැන් අපි දන්නේ නැහැ ඔච්චර දෙයක් වචනේ ගැන. බලන්න බුදු කෙනෙකුගේ වචන පරිහරණය කොයිතරම් නිර්මලයිද කියලා. ඊළඟට පස්වෙනි කරුණ. කරුණ මං කියක් කිව්වද? හතරයි. ඊළඟ කරුණ රාජකුමාරයේ යම් වචන තියෙනවා අනුන්ට ප්‍රියයි මනාපයි. ඒ වගේ මේක සත්‍යයක්. නමුත් ඒක අනර්ථයේ පිණිස අයහපත පිණිස පවතිනවා නම් ඒ වචනයත් තථාගතයන් වහන්සේ කතා කරන්නේ නැහැ. එතකොට උන්වහන්සේ කතා නොකරන වචන ඔතන කියවුණා? ඔව්, කතා නොකරන වචන. ඔව්, කතා නොකරන වචන මේ කරුණු පහෙන් කතා නොකරන ඒවා හතරයි. එකක් අවස්ථානුකූලව කතා කරනවා. අනුන්ට ප්‍රියමනාප නැති වුණා. සත්‍ය වූ අර්ථවත්දී අවස්ථානුකූලව කතා කරනවා. ඊළඟ එක තමයි යම් වචනයක් සත්‍යයිද අර්ථවත්ද අනුන්ට ප්‍රියමනාපද ඒ වචනයත් අවස්ථානුකූලව කතා කරනවා. එතකොට මේකේ බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා මනුෂ්‍යයන් කතා කරන වචන කොටස් 6කට දාලා. වචනේ කොටස් 6කට දාලා උන්වහන්සේ විස්තර කරනවා මේ කොටස් 6න් උන්වහන්සේ කතා කරන්නේ කොටස් 2යි. ඒ තමයි යම් වචනයක් සත්‍යයිද අර්ථවත්ද අනුන්ට අප්‍රිය වෙන්න පුළුවනි අමනාප වෙන්න පුළුවනි. නමුත් ඒක උන්වහන්සේ අවස්ථානුකූලව කතා කරනවා. ඊළඟට යම් වචනයක් සත්‍යයිද අර්ථවත්ද ඒක අනුන්ට ප්‍රියමනාප වෙන්න පුළුවනි. ඒක උන්වහන්සේ අවස්ථානුකූලව කතා කරනවා. අනිත් හතරම උන්වහන්සේ කතා කරන්නේ නැහැ. එතකොට අපිට පේනවා මේ ලෝකේ මේ වචනේ පිළිබඳව කතාබස් කරන වචන ගැන බුදුරජාණන් වහන්සේ කොයිතරම් අවබෝධයක් ඇතුවද උන්වහන්සේ කතා කරලා තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගත්තොත් දැන් උන්වහන්සේ ඉස්සල්ලාම දේශනා කළේ බර්ණසීසිපතන මිගදායේදී තමයි ඉස්සල්ලාම පස්වග භික්ෂුන් වහන්සේලාට දේශනා කළේ. එදා ඉඳලා උන්වහන්සේ පිරිනුවන් පාන කම්ම එක දිගට ලෝකයාට ධර්මයේ දේශනා කරගෙන ගියා. උන්වහන්සේගේ දේශනා වලින් ඔන්න දැන් අපි එළි දක්වනවා සංයුත්ත නිකායේ හතරවෙනි පොත් වහන්සේ. මේ පොත් වහන්සේලා කියවද්දි තමයි අපට තේරෙන්නේ උන්වහන්සේ කුමක්ද දේශනා කරගෙන ගියේ. අවුරුදු 45ක් මුළුල්ලේ උන්වහන්සේ කුමක්ද මේ දේශනා කරගෙන ගියේ. එතකොට මේ දේශනා කරගෙන ගිය උන්වහන්සේගේ භාෂාව තුල තිබුණේ දෙයාකාරයක වචනයි. මොනවද ඒ වචන? යම් වචනයක් අනුන්ට අප්‍රිය වුණත් අමනාප වුණත් සත්‍යයක්ද අර්ථ සහිතද ඒ වචන තියෙනවා. යම් වචනයක් අනුන්ට ප්‍රියමනාපද සත්‍යයිද අර්ථ සහිතද ඒ වචන තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් උන්වහන්සේ දේශනා කරගෙන ගියපු ධර්මයේ ගැන ඒව මේ ධර්මයේ මේ එක එක්කිනාගෙන් අහලා කියන දේවල් නෙමෙයි. උන්වහන්සේ දේශනා කළා අභිඤ්ඤයාහම් භික්ඛවේ ධම්මං දේසිස්සාමි නෝ අනභිඤ්ඤාය. උන්වහන්සේ දේශනා කළා, මහණෙනි මම මේ ධර්මයේ දේශනා කරන්නේ මා තුල හටගත්තු විශිෂ්ටත් ඥාණයෙන් යුක්තවයි. මේ විශිෂ්ටත් ඥානයක් උපදවාගෙන ඒ ඥාණයෙන් තමයි මම මේ ධර්මයේ දේශනා කරන්නේ, නිකං කියන්නම් වාලේ නොවේ. සනිදානම් භික්කවේ ධම්මං දේශිස්සාමි නො අනිදානං. මාණෙනි මම මේ ධර්මයේ දේශනා කරන්නේ කරුණු සහිතවයි, කරුණු රහිතව නොවේ. සප්පාටිහාරියං භික්කවේ ධම්මං දේශිස්සාමි නො අප්පාටිහාරියං. මාණෙනි මම මේ ධර්මයේ දේශනා කරන්නේ ප්‍රාතිහාරේ සහිතවයි, ප්‍රාතිහාරි රහිතව නොවේ. එතකොට බලන්න උන්වහන්සේගේ ධර්මය, උන්වහන්සේ ශ්‍රාවකයන්ට දේශනා කරපු දේ නිකම්ම නිකම් කටකතාවල් නෙවෙයි, කාලේ මරණ දේවල් නෙමෙයි, සම්ප්‍රප්පලාප නෙවෙයි, මිච්ඡා වාචා නෙවෙයි. ඒ උන්වහන්සේගේ දේශනාවල තියෙන්නේ අවබෝධයෙන්ම දේශනා කරපු. එන උන්වහන්සේගේ අත්දැකීම. අවබෝධ කියන එකේ තේරුම අත්දැකීමනේ. එතකොට බුදුරජාණන් වහන්සේගේ අත්දැකීම තමයි උන්වහන්සේගේ දේශනාවල තියෙන්නේ. එතකොට උන්වහන්සේගේ බුද්ධ දේශනාවල්, උන්වහන්සේ විසින් දේශනා කොට වදාළ දේවල් අපි හොඳට ඉගෙන ගත්තොත්, ඉගෙන ගන්න තමයි අපිට තේරෙන්නේ උන්වහන්සේ දේශනා කරන දේ තියෙන ඇත්ත. උන්වහන්සේ දේශනා කළානේ උන්වහන්සේව අඳුන ගන්න ඕන නම් මොකද්ද කරන්න ඕන කිව්වේ? යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යම් කිසි කෙනෙක් උන්වහන්සේ බලන්න ඕන නම් කවුද කියලා? උන්වහන්සේ බලන්න කිව්වේ ධර්මයෙන් බලන්න කිව්වේ, ධර්මයේ දකින්න කිව්වා. එතකොට උන්වහන්සේව දකින්නවා කිව්වා. උන්වහන්සේට තිබුණා 235 පුරුෂ ලක්ෂණ. සුන්දර රූප සපුවක් තිබුණා, රූපකායක් තිබුණා. දුටුවන් මන මෝහණය කරන්නා වූ රූපයක් උන්වහන්සේට තිබුණා. සවන් දෙන උදවියගේ දෙසවන් බැඳ ගන්නා වූ මාධූර්ය පිරි හඬක් උන්වහන්සේට තිබුණා. නමුත් ඒ හඬට නැත්නම් ඒ රූපයට කවුරුවත් වසඟ වෙනවට උන්වහන්සේගේ කැමැත්තක් තිබුණේ නැහැ. දැන් වක්කලි ස්වාමීන් වහන්සේ උන්වහන්සේගේ රූපේ නිතර නිතර දකින්න ආසා කළා. මොකද්ද වක්කලි ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ වදාලි, කින්ටි වක්කලි ඉමිනා පූතිකායන දිත්තේන. වක්කලි මේ කුණු ශරීරයක් දිහා බලලා ඔබ මොකද්ද ලබන්න හදන්නේ? එතකොට එතන උන්වහන්සේ කුණු ශරීරය කියලා හැඳින්වුවේ මොකද්ද? ඔව්, තමන් වහන්සේ විසින් පුරුණ ලද පාරමිතා බලයෙන් නිර්මිත වූ මහා පුරුෂ ලක්ෂණ 23කින් සමන්විත වූ ඒ තථාගත ශරීරයේ තමයි මේ කුණු කය දිහා බලලා මොකක්ද ඔබ දකින්න හදන්නේ කියලා ඇහුවේ. මේ නිසා තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනේ මුල් කාලේ, දැන් ওই සාංචි වගේ තැනකට ගියම ඔබට දකින්න පුළුවන් ප්‍රතිමා පවා තිබුණේ නැහැ. මොනවද සංකේතවත් කළේ? සිරිපතුල, ස්තූපය, ඔව් එහෙම නැත්තම් ධර්මචක්‍රය, එහෙම නැත්තම් බෝධි වෘක්ෂය, මෙබඳු දේවල් තමයි සංකේතවත් කළේ. මොකද හේතුව උන්වහන්සේව බාහිරව දකින්න බැරි බව එකල වැඩ සිටි බෞද්ධ ලෝකයාම පිළිගත් කරුණ. ඒ මොකද හේතුව උන්වහන්සේ දකින්න තියෙන එකම ක්‍රමය තමයි ධර්මයේ තුලින් දකින එක. උන්වහන්සේව බාහිරින් දැක්කනම් දේවදත්ත මොන හිතකින්ද අර ගලපෙල්ලන්නේ? කරන්න පුළුවන් වැඩක්ද? එතකොට බුදුරජාණන් වහන්සේව ධර්මයේ තුලින් දැකපු නැති නිසා තමයි දේවදත්ත මුලාවට වැටුනේ. එහෙනම් උන්වහන්සේගේ වචනවල උන්වහන්සේ වදාළා නම් යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. යම් කිසි කෙනෙක් ධර්මයේ දකිනවා නම් ඔහු මං දකිනවා. යම් කිසි කෙනෙක් මා දකිනවා නම් ඔහු ධර්මයේ දකිනවා කියලා යම් වචනයක් දේශනා කළාද, ඒක උන්වහන්සේ දේශනා කළේ අවබෝධයෙන්මයි. අවබෝධයෙන්මයි. එතකොට උන්වහන්සේගේ වචනවල තියෙන නිර්මලකම, ඒ වචනවල තියෙන සුද්ධ බව, පිරිසිදු බව අපට මේ දේශනාවෙන් බොහොම ලස්සනට පැහැදිලි වෙනවා. අභිරාජ කුමාරය ගැන පොඩ්ඩක් කල්පනා කළොත් මෙයා දැන් බෞද්ධයෙක්ද? මෙයා බෞද්ධෙක් නෙමෙයි. මෙයා බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමකින් සිටියාද? මෙයා පැහැදීමකින් සිටියෙත් නෑ. මෙයා මේ අනුන්ගේ කුමන්ත්‍රණයකට අහුවෙලා අනුන්ගේ උසී ගැන්වීමකින් මෙහෙවලා තමයි බුදුරජාණන් වහන්සේට දාන දෙන්න පවා මෙයා පෙළඹුණේ මෙයා වාද කරන්න අවස්ථාවක් ගැනීමටයි. එහෙම නිසා පින් රැස් කරගැනීමේ අදහසක්වත් තිබුණේ නැහැ. නමුත් මෙයා බුද්ධිමත් කෙනෙක්. බුද්ධිමත් නැත්තම් අර ප්‍රශ්නෙට බුදුරජාණන් වහන්සේ දීපු උත්තරෙන් එකපාරට මෙයා විවෘත වෙන්නේ නැහැ. බුද්ධිමත් නැත්තම් මෙයා කරන්නේ මොකද්ද? නිස්සබ්ද වෙනවා. නිස්සබ්දල එතනෙම කතාව විවර කළා. තමන්ගේ මතය තුළම රැඳිලා ඉන්න වෙන අවස්ථාවක් ගන්න. එක්ක ගිහිලා ආයේ කියනවා නිගණ්ඨනාත පුත්‍ර හම්බෙලා වැඩේ හරි ගියේ නැහැ. ආයි අපි වෙන ක්‍රමයකින් ගහමු. එහෙම තමයි බුද්ධිමත් නැත්තම් කරන්නේ. දැන් මෙයා එහෙම කෙනෙක් නෙමෙයි. මෙයා බුද්ධිමත්. මෙයාට එක සැනින්ම තේරුණා මෙතන වැරදුණේ අසවලාටයි කියලා. ඒකනේ එකපාරට නිගණ්ඨයට වැරදුණා කියලා කියපුනේ. එතකොට මෙයා අහනවා නමුත් මේගොල්ලොත් බුදුරජාණන් දැන් මෙයා තුලත් බුදුරජාණන් වහන්සේ හරි බව නොදැන සිටියා නෙවේ දැනගෙන හිටියේ හරි කියලා. මෙයා අහනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ ළඟට එනවා ක්ෂත්‍රීය පඬිතවරු බොහොම බුද්ධිමත් අය එනවා ක්ෂත්‍රී වංශික. ඔබ වහන්සේ ළඟට එනවා බ්‍රාහ්මණ වංශික බ්‍රාහ්මණ පඬිතවරු. ඔබ වහන්සේ ළඟට එනවා ශ්‍රමණ පඬිතවරු බොහොම දැනුගත් ශ්‍රමණයන් වහන්සේලා එනවා. ඉතින් ඒගොල්ලෝ ඉන්නේ ඔබ වහන්සේ ළඟට ඇවිල්ලා ප්‍රශ්න අහනවා. ප්‍රශ්න අහනකොට ඔබ වහන්සේට මෙන්න මෙහෙම හිතිලා තියෙනවාද? මොකද්ද? ස්වාමීනි මට මෙන්න මෙහෙම හිතුණා ඒකදී ඔබ වහන්සේ ගැන. කවුරු හරි ඇවිල්ලා මගේ මේ ප්‍රශ්නේ ඇහුවොත් මං ඒකට මේ උත්තරේ දෙන්නේ. අසවල් ප්‍රශ්නය ඇහුවොත් මං ඒකට අසවල් උත්තරේ දෙන්නේ. අසවල් ප්‍රශ්නය ඇහුවොත් මං ඒකට අසවල් උත්තරේ දෙන්නේ කියලා ඔබ වහන්සේ මේ ප්‍රශ්න වලට උත්තර කලින් සූදානම් කරගෙනද ඉන්නේ. කවුද මේ අහන්නේ? අබේ රාජකුමාරය අහන ඔබ වහන්සේ ප්‍රශ්න වලට උත්තර කලින් සූදානම් කරගෙනද ඉන්නේ? එහෙම නැත්නම් ඔබ වහන්සේට ඒ ක්ෂණයින්ම උත්තරේ එනවද? ප්‍රශ්නයක් අහපු ගමන් ඒ ක්ෂණයෙන්ම උත්තරේ එනවද? එතකොට බුදුරජාණන් වහන්සේ අහනවා අබ්බේ රාජකුමාරය මම මේ කාරණේ ඔබෙන් අහන්නම් කියන ඔබ දැන් ඔබ හොඳ බාස් කෙනෙක්. එතකොට යා කවුද? වාහන හදන්න දන්න බාස් කෙනෙක් කියන දැන් ඔබ හොඳ දක්ෂ කෙනෙක්. මේ වාහනවල සෑම කෑල්ලක්ම සෑම කොටසක් ගැනීම ඔබට හොඳට අවබෝධයක් තියෙනවා. එතකොට කියනවා ඔව් ස්වාමීනි එහෙමයි ස්වාමීනි මට මේ වාහන ගැන හොඳ දැනුමක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ එතකොට කවුරු හරි කෙනෙක් ඔබෙන් ඇවිල්ලා ඇහුවොත් වාහනේ අසවල් කෑල්ල මොකක්ද? අසවල් කෑල්ල මොකක්ද? අරකින් වෙන්නේ මොකක්ද? මේකින් ඉන්නේ මොකක්ද කියලා එතකොට ඔබ පැටලෙනවද? පැටලෙන්නේ නැතුව ඔබට උත්තර දෙන්න පුළුවන්ද කියලා ඇහුවා. එතකොට මේ රාජකුමාරයා බුදුරජාණන් වහන්සේට කියන ස්වාමීනි මම ඒව සැලසුම් කරගෙන නැහැ. කවුරු හරි මේක ඇහුවොත් මෙහෙම කියනවා. මේක ඇහුවොත් මෙහෙම කියලා සැලසුම් කරන්නේ නැහැ. නමුත් වාහන පිළිබඳ තියෙන මගේ දැනුම නිසා වාහනේ ඕනෑම කෑල්ලක් ගැන මගෙන් ඇහුවොත් මට ඒ ක්ෂණයෙම උත්තරේ කටට එනවා කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට ඔබ ඒ වාහන ගැන තියෙන දක්ෂතාවය වගේ තමයි මටත් මේ ජීවිතය ගැන තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ නිසා රාජ කුමාරය ක්ෂත්‍රීය පඬිතවරු බ්‍රාහ්මණ පඬිතවරු ගෘහපති පඬිතවරු ශ්‍රමණ පඬිතුරු ඇවිල්ලා ඔය මොන ප්‍රශ්න අහගෙන ආවා? ඒ ප්‍රශ්න අහගෙන එනකොට මට කිසිම පැටලීමක් අපහසුතාවයක් කල්පනා කර කර ඉන්න දෙයක් නැහැ. ඒ ක්ෂණයෙම තථාගතයන් වහන්සේට උත්තරේ මුවකට එනවා. උත්තරේ කටට එනවා. ඒ ක්ෂණයෙම උත්තර දෙන්න පුළුවන්. ඒකට හේතුව මොකද්ද? ඔන්න බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා. තංකිස්ස හේතු. ඒකට හේතුව මොකද්ද? සාහි රාජ කුමාර තථාගතස්ස ධම්ම ධාතු සුප්පටි විද්ධා. රාජකුමාරේ තථාගතයන් වහන්සේ ධර්ම ධාතුව මනාකොට අවබෝධ කරලා තියෙන්නේ. යස්සා ධම්ම ධාතුයා සුප්පටි විද්ධත්තා, ධම්ම ධාතුව මනාකොට අවබෝධ කළ බැවින් ඨානසෝ චේතං තථාගතං පටිභාති, තථාගතයන් වහන්සේට එක ක්ෂණෙම උත්තරේ වැටහෙනවා, උත්තරේ හිතට වැටහෙනවා. එතකොට එහෙමනම් බුදුරජාණන් වහන්සේගේ විශේෂත්වය මොකද්ද? උන්වහන්සේ අවබෝධ කරලා තියෙන මොකද්ද? ධර්ම ධාතු. මේක මට මතකයි, තව සූත්‍ර කීපයක හම්බ වුණා. ඕක තියෙනවා මජ්ක්‍ධිම නිකාය, මට මතක හිටියට මූලපරියාය සූත්‍රෙත් තියෙනවා මේ වචනේ. එතකොට ධර්ම ධාතුව, උන්වහන්සේ මේ ධර්ම ධාතුව අවබෝධ කළා කිව්වට පස්සේ මට හිතෙනවා මේකෙදි මේ අබේරාජ කුමාරයා අන්න එතනදී ඒක ඇහුවනම් ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ධර්ම ධාතුව කුමක්ද කියලා ලොකු අවබෝධයක් ලබා ගන්න යාට අවස්ථාවක් විවෘත කළා දුන්නා. නමුත් යා ඒ කාරණේ ඇහුවේ නැහැ. නමුත් හිතේ පැහැදීම තිබුණා. යා බුදුරජාණන් වහන්සේ සරණ යනවා. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ සරණ යනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සරණ යනවා. මට මේ සූත්‍රය කියවදි තමයි හිතුනේ, අනේ මෙයාට ඇහුවනම් එදා, අනේ ස්වාමිනී ඔබ වහන්සේ අවබෝධ කරනලද ධර්ම ධාතුව මට විස්තර කරන්න කියලා නොවැරදීම නිසකවම අහන්න ලැබෙනවා මෙයාට චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය නිවැරදි ලෙස, ඒ කියන්නේ පිරිසිදු ලෙස, පවිත්‍ර ලෙස ජීවිත අවබෝධය රූපකාර කරන කාරණේ මෙයාට අහන ලැබෙන අවස්ථාවක් තමයි විවෘත වුණේ. එතකොට කොහොම නමුත් අබේ රාජකුමාරයා බේරුණා. දැන් බලන්න සරණ ගියා. දැන් එතකොට මෙයා හිත පැහැදුනේ බුදුරජාණන් වහන්සේගේ ගැන හිත පැහැදුනේ උන්වහන්සේගේ රූපෙටද? නෑ. උන්වහන්සේගේ ජීවිතය තුලින් දැකපු උන්වහන්සේගේ ගුණවත්කම, වචනේ ගැන උන්වහන්සේ තුල තියෙන සංවරකම, වචනේ ගැන උන්වහන්සේ තුල තියෙන ප්‍රඥාව, වචනේ ගැන උන්වහන්සේ තුල තියෙන නුවණින් මෙනෙහි කිරීමේ හැකියාව, වචනේ ගැන උන්වහන්සේ තුල තියෙන අවබෝධය, මේව ගැන තමයි පැහැදුනේ. ඇයි උන්වහන්සේගේ ඉතිහාසය තුළම කිසි කෙනෙක් උන්වහන්සේ යොදවලා තියෙනද වාද කරවන්නේ? ඒ මොකද හේතුව? උන්වහන්සේට එහෙම ලෝකෙන් අමුතුවෙන් කීර්ති ප්‍රශංසා ගන්න ඕනකමක් නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ එබඳු එක්කෙනෙක් කියලා අවබෝධ වුණා. අවබෝධ වෙලා තමයි අබේරාජ කුමාරයා උන්වහන්සේව සරණ ගියේ. එතකොට බලන්න පින්වතුනි, මේ විදිහට බුදුරජාණන් වහන්සේව අබේරාජ කුමාරයා මේ අන්‍යාගමික පුද්ගලෙක්, නිගණ්ඨනාත පුත්‍රගේ ශ්‍රාවකෙක් වෙලා හිටපු එක්කෙනෙක්, නිගණ්ඨනාත පුත්‍ර විසින් උසී ගන්නොල වාද කරන්න හිතාගෙන ආපු එක්කෙනෙක්, වාදයට සූදානම් වෙලා හිටපු එක්කෙනෙක්, සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ගියා. එතකොට මේ වෙනස් වෙලා යන්න උපකාර වුණේ එයාගේ හිතේ තියෙන අවංක බව. මෙයාගේ හිතේ අවංක බවක් තිබුණ නැත්තම් හිත පහදින්නේ නැහැ. මොකද අවංක වීම තුල තමයි ඍජු මිනිසෙක් වෙන්නේ. දැන් නිගණ්ඨනාත පුත්‍ර මෙයාව පෙළඹෙව්වේ මෙයා තුල ක්ලේශයක් ඇති කළා. මොකද්ද ක්ලේශය? ඔබ ප්‍රසිද්ධ වෙයි, ඔබ වාද කරපන්, එතකොට ඔබ කීර්තියක් ලැබේ. මෙයා ඒකට අහු වුණා නම් ආසාවක් ඇති වුණා තමයි මෙයාට. නමුත් මෙයාට එහෙම බුදුරජාන් වහන්සේත් සමග වාද කළා, එහෙම මේ ලාමක කීර්තියක් උපදව ගන්න මෙයාට ඕනකමක් තිබිලා නැහැ. තිබුණා නම් මෙයාට මේ தත්ත්වේ බේරෙන්න හම්බෙන්නේ නැහැ මේ විදිහට. එතකොට බලන්න මේ නුවණින් මෙනෙහි කිරීම කියන දේ තමයි මෙයාව බේරගත්තේ, තමන් තුල තිබිච්ච එක. නැත්තම් මෙයා නිගණ්ඨනාත පුත්‍ර කරා යනවනේ. මෙයා නිගණ්ඨනාත පුත්‍ර කරා ගියේ නැහැ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සරණ ගියා. උන්වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වුණා. ඊළඟට මෙයා උන්වහන්සේ කෙරෙහි හොඳ පැහැදීමක් ඇති කරගත්තා. සමහර විට ඉදිරියේදී මෙයා දැන් ඇසුර නිසා ඉදිරියේදී මාර්ගඵල ලබන්න අවස්ථාවල් ගන්න ඇති. එතකොට පින්වත්නි, මේකේ අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් වහන්සේ එහෙමනම් ධර්මයේ දේශනා කරලා තිබෙන්නේ අවබෝධයක් නැතුව නෙවෙයි. අවබෝධයෙන් යුක්තවයි. කරුණු රහිතව නොවේ, කරුණු සහිතවයි. ප්‍රාතිහාර්ය රහිතව නොවේ, ප්‍රාතිහාර්ය සහිතවයි. එහෙමනම් එබඳු ආකාරයකින් දේශනා කරන ලද ධර්මයේ ගැන අපේ හිතේ පැහැදීමක්වත් ඇති කරගන්න අවස්ථාවක් නැත්නම් අපි වැටෙන්නේ ලෝකේ මොන ගොඩටද? ශ්‍රුත්වත් ආර්ය ශ්‍රාවකයන්ගේ ගොඩටද? අන්ධබාල පුතඥයන්ගේ ගොඩටද? අන්ධබාල පුතඥයන්ගේ ගොඩට තමයි හිත පැහැදීමක්වත් ඇති කරගන්න අවස්ථාවක් නැත්නම් වෙන්නේ. අපිට පැහැදීමක් ඇති කරගන්න හොඳ තැනක් මේ සූත්‍රය විස්තර කරනවා. දැන් බුද්ධ දේශනා කියවීමේදී ළඟ ඔබ බුද්ධ දේශනා කියවනවානේ. කියවනකොට ඔබට මේ සූත්‍රය දැන් ඔන්න අද මේ සූත්‍රය ඔබ ශ්‍රවණය කළා, සවන් දුන්නා. දැන් මේ සූත්‍රයෙන් ඔබට පැහැදීමක් ඇති වුණා නම් බුදුරජාණන් වහන්සේගේ වචනේ ගැන. මොකක්ද උන්වහන්සේගේ වචනේ? ඔව්, යම් වචනයක් අනුන්ට අප්‍රිය වුණත්, අමනාප වුණත් ඒක සත්‍යයක් නම්, ඒක යහපත පිණිස පවතිනවා නම්, ඔව්, ඒ වචනේ උන්වහන්සේ අවස්ථානුකූලව කතා කරනවා. යම් වචනේ අනුන්ට ප්‍රියමනාපද, සත්‍යයිද, යහපත පිණිස පවතිනවාද, ඒ වචනේත් උන්වහන්සේ අවස්ථානුකූලව කතා කරනවා. අනිත් එක වචනයක්වත් උන්වහන්සේට අදාළ නැහැ. මේ නිසා බුදුරජාණන් වහන්සේගේ වචනය කෙරෙහි අපි ඒ ප්‍රසාදයෙන් ඉඳලා, ඒ පැහැදීමෙන් යුක්තව බුද්ධ දේශනා ඉගෙන ගන්න ඕනේ. එහෙම බුද්ධ දේශනා ඉගෙන ගන්නකොට අපේ හිතේ අර පැහැදීම තුල ඉඳන් කරන නිසා අපි පෙළඹෙනවා ඒ බුද්ධ දේශනාවල් අනුව කල්පනා කරන්න. ඒ බුද්ධ දේශනා ගැන පැහැදීමක් නැත්නම් එහෙම කල්පනා කරන්න පෙළඹෙන්නේ නැහැ. දැන් අපි ගමු බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවල තියෙනවා නිතර නිතර උන්වහන්සේ දේශනා කරේ මේ චතුරාර්ය සත්‍ය ගැන. ඒක උන්වහන්සේගේ දේශනාවන් කියෝන ඕනෑම කෙනෙකුට ඉරහඳ වගේ පැහැදිලි දෙයක්. බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙන්නේ ඒකටමයි කියන එක. පහළ වෙන්නේ සසර ගමනේ යන්න නෙවෙයි, සසර ගමන කෙටි කරන්න. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙන්නේ. නමුත් සාමාන්‍ය ලෝකයාට ඒ ගැන අවබෝධයක් නැහැ. සාමාන්‍ය ලෝකයා හිතාගෙන ඉන්නේ ඒගොල්ලන්ට ඕන විදිහට මේ සංසාරේ යන්න පුළුවන් කියලා. ඒගොල්ලන්ට ඕන විදිහටම ඒගොල්ලෝ පතන විදිහට මේ සසර ගමන සිද්ධ වෙනවා කියලයි හිතාගෙන ඉන්නේ. එහෙම හිතාගෙන කටයුතු කරන එකට මොකද්ද කියන්නේ? අනුසූත ගාමි. පුතජන සත්වයා හිතාගෙන ඉන්න කල්පනාවටම සකස් වෙවි යන එකට කියනවා අනුසූත ගාමි. මේකට බුදුරජාණන් වහන්සේගේ ධර්මය බැලූ බැලමට පේන්නේ ඒකට සම්පූර්ණයෙන්ම වෙනස් මඟක යන එකක් හැටියටයි. වෙනස් මඟක තමයි යන්නේ. ඒකට කියනවා පටිසෝත ගාමි, සැඩ පහරට එරෙහිව යනවා. සැඩ පහරත් එක්ක යන එකට තමයි අනුසෝත ගාමි. සැඩ පහරට එරෙහිව යනකට කියනවා පටිසෝත ගාමි. ඒ නිසා බුදුරජාණන් වහන්සේට බොහෝම විරුද්ධකම් ඒ කාලේ එල්ල වුණා, විවේචන එල්ල වුණා. තරුණිය පැවිදි වෙනවට අකමැති වුණා. ඊළඟට උන්වහන්සේ නිවන ගැන කියනවා කියලා නිවනට ගැරහුවා. ඉතින් ඒව අදලා අපිට බෞද්ධයයි කියලා ගන්නා සමාජයේ මේ විදිහටම දකින්න ලැබෙනවා. ධර්මයේ මතු වෙනකොට විරුද්ධයි. එතකොට මේක හේතුව මේකයි. අර අනුසෝත ගාමි චින්තනයේ තුල ඉඳගෙන පටිසෝත ගාමිදී අහනකොට ගැටෙනවා. මධ්‍යස්තව හිටියන මේක ඇත්ත නැත්ත හොයාගන්න ඕනේ කියලා ගැටෙන්නේ නැහැ. එහෙනම් ටික ටික තේරුම් ගන්න පටන් ගන්නවා. මොකද හේතුව ඒක නුවණින් මෙනෙහි කරනවා. නුවණින් විමසනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපට දිගින් දිගට සසර ගමන යන්න කිසිසේත්ම උන්වහන්සේ දේශනා කළා නෑ දිගින් දිගට යන්න. නමුත් උන්වහන්සේ දේශනා කරනවා සමහර අය බුදුරජාණන් වහන්සේගෙන් ඇවිල්ලා අහනවා අපි ආයමත් ලබන ආත්මෙත් අපි මුණ ගැහෙන්න කැමතියි. අර නකුල මාතා නකුල පිතා දෙදෙනා බොහොම සමගි සම්පන්නව වාසය කරපු දෙන්නෙක්, ස්වාමියා බිරිඳ. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිදලා කිව්වා ස්වාමීනි අපි දෙන්න කැමති ඊළඟ ජීවිතෙත් මේ විදිහටම යන්න. උන්වහන්සේකට දොස් කිව්වද? නෑ. එපා කිව්වද? නෑ. උන්වහන්සේක බොහොම හොඳයි. ඒගොල්ලෝ අපි මේක කොහොමද කරගන්නේ? එතකොට ඒගොල්ලන් තුල අවබෝධයක් තියෙනවා මේක ප්‍රාර්ථනාවෙන් ඉෂ්ට කරන්න බෑ කියලා. අපි මේක කොහොමද කරගන්නේ කියලා ඒක. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කළා එහෙමනම් දෙන්නම ඔව් සීලෙන් සමාන වෙන්න. සම සීල. දෙන්නම ශ්‍රද්ධාවෙන් සමාන වෙන්න. ශ්‍රම සද්ධා. දෙන්නම දන් දීමෙන් සමාන වෙන්න. සම ඡාග. දෙන්නම ප්‍රඥාවෙන් සමාන වෙන්නේ සමපඤ්ඤා. අනිවාර්යම මේ කියන කරුණු ටික එනකොට ඒ දෙන්න ආර්ය මාර්ගයට එනවා. දැන් ඔය කියපු සද්ධා සීල ඡාග පඤ්ඤා කියන මේ කරුණු හතර ඒ දෙන්න ඇති කරගන්න මහන්සි ගන්නකොට ඒ දෙන්න සද්ධානුසාරී වෙනවා, ධම්මානුසාරී වෙනවා, සෝවාන් වෙනවා. මේ කරුණුත් එක්ක වෙන එකක්. මොකද මේ ලක්ෂණ බැලුවාම එතකොට මොකද වෙන්නේ? ඒගොල්ලෝ යන්නේ අන්ධබාල පුතඥයෝ හැටියට නෙවෙයි. ශ්‍රුතවත් ආරි ශ්‍රාවකයෝ හැටියට. උන්වහන්සේ මොකද කළේ? ඒගොල්ලන්ට මේ ලක්ෂණ ඇති කරගන්න කිව්වා. ඒ ලක්ෂණ ඇති කරගන්නකොට ඒ ලක්ෂණ ඇති කර ගන්නා විටදී ඒ අය තුල ගුණධර්ම දියුණු වෙලා ඒ ගුණධර්ම වලින් තමයි ඊළඟ ජීවිතයේ ඒගොල්ලන්ගේ හිතන දේ ඉෂ්ට වෙන්නේ. එතකොට මේ බුදුරජාණන් වහන්සේ ප්‍රායෝගිකව ඇති කරගන්න කියපු දේවල් ප්‍රායෝගිකව සකස් කරගන්න කියපු දේවල් තමයි උන්වහන්සේගේ ජීවිතයේ පුරාම උන්වහන්සේ දේශනා කළා තියෙන්නේ. උන්වහන්සේ නිතර නිතර පෙන්වා දුන්නේ මොකද්ද? මේ ජීවිතයේදී අපි මහන්සි ගන්න ඕනේ කියලා එක්ක ශ්‍රද්ධානුසාරී වීම. එහෙම නැත්නම් ඔව් ශ්‍රද්ධානුසාරී වෙච්ච එක්කිනා ධම්මානුසාරී වීම. ධම්මානුසාරී වෙච්ච එක්කිනා සෝතාපන්න වීම. ඒවට උන්වහන්සේ දේශනා කළේ ඒවා ඉබේ වෙන දේවල් නෙවෙයි. මොකද හේතුව? ඒකට උවමනා කරනවා අංග උපකාරක ධර්ම. පළවෙනි එක තමයි කල්යාණ මිත්‍රයන් ආශ්‍රයට ලැබෙන්න ඕනේ. කල්යාණ මිත්‍රයාගෙන් චතුරාරි සත්‍ය අහන්න ලැබෙන්න ඕනේ. ඒ ඇසුවා වූ ධර්මයට අනුව නෝණින් මෙනෙහි කරන්න අවස්ථාව ගන්න ඕනේ. නෝණින් මෙනෙහි කරන්නා වූ ධර්මයට අනුව ජීවත් වෙන්න ඕනේ. මෙන්න මේ හතර. කල්යාණ මිත්‍ර සේවනේ, සද්ධර්ම ශ්‍රවණේ, යෝනිසෝ මනසිකාරේ, ධම්මානුධම්ම පටිපදා. එතකොට මේව තමයි මේ ධර්මයට උවමනා කරන හේතු. ඉතින් උන්වහන්සේ පැහැදිලිව මේක දේශනා කළා තියෙනවා. එහෙනම් අපි හොඳට මතක තියාගන්න ඕනේ ඒ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවල සඳහන් වෙන කරුණු තමයි අපේ ජීවිතයට සම්පූර්ණයෙන්ම උපකාරක ධර්ම බවට පත්වන්නේ. අපේ ජීවිතයට නියම විදියෙ පිහිට පිනිස හේතු වන්නේ. ඉතින් මේ නිසා බුදුරජාණන් වහන්සේ නිතර දේශනා කරපු ආකාරය අනුව අප සැලකිලිමත් වෙන්න ඕනේ අපේ ජීවිතය තුළ හිත පහදවා ගන්න මෙන්න මේ ගැන. අපගේ බුදුරජාණන් වහන්සේ දුක නම් වූ ආර්ය සත්‍යයක් දේශනා කළා. එතකොට උන්වහන්සේ දුක ගැන දේශනා කළේ කොහොමද? අවබෝධයෙන් කරපු දේශනාවක්ද අනවබෝධයෙන් කරපු දේශනාවක්ද? අවබෝධයෙන් දේශනා කරපු එකක්. කරුණු සහිතව කරපු එකක්ද කරුණු රහිතව කරපු එකක්ද? කරුණු සහිතව කරපු එකක්. ප්‍රාතිහාරය රහිතව කරපු එකක්ද ප්‍රාතිහාර සහිතව කරපු එකක්ද? ප්‍රාතිහාර. එහෙනම් බුදුරජාණන් වහන්සේ දුක්ඛාර සත්‍ය කියලා යමක් දේශනා කළාද? ඒක දේශනා කළා තියෙන්නේ මේ එක එක්කෙනාගේ කයි කතන්දර අහලා නෙවෙයි, අවබෝධයෙන්ම දේශනා කළේ. එතකොට අපිට ඊගෙන පැහැදීමක් තියෙන්න ඕනේ. දෙවනි කරුණ දුක්ඛ සමුදය. උන්වහන්සේ පෙන්වා දුන්නා මේ දුක ගැන අවබෝධයක් නැති නිසා, අවිද්‍යාව නිසා මේ දුකට අපි ඇලෙනවා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා වශයෙන් මේ ත්‍රිවිධ තණ්හාව තමයි දුක අවසන් වෙන්නේ නැති වෙන්න උදව් කරන්නේ. මේ ත්‍රිවිධ තණ්හාව කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තුන තමයි මේ ඇස කන නාසය දිව කය මනස කියන පැවැත්මට සම්පූර්ණයෙන්ම උදව් කරන්නේ. පංච උපාදානස්කන්ධයේ පැවැත්ම නොසිඳී පවතින්න උපකාර කරන්නේ මේ තෘෂ්ණාව, ත්‍රිවිධ තෘෂ්ණාව. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේක තමයි දුකේ හට ගැනීම, දුක්ඛ සමුදය. දුක හට ගන්නවා කියන්නේ ඔතන තමයි. එතකොට අපිට පැහැදීමක් ඇති වෙන්න ඕනේ මොකද්ද? මේ බුදුරජාණන් වහන්සේ දුක්ඛ සමුදය නම් වූ ආරි සත්‍යයක් වදාළසේක්ද? මෙය අවබෝධයෙන්ම දේශනා කළ ධර්මයක්. අනවබෝධයෙන් නොවේ. කරුණු සහිතව දේශනා කළ ධර්මයක්, කරුණු රහිතව නොවේ. ප්‍රාතිහාර්ය සහිතව දේශනා කරපු ධර්මයක්, ප්‍රාතිහාර්ය රහිත නොවේ. සිත පහදවා ගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කළ නිවන. නිවන කියන වචනෙට මේ ලෝකේ අන්ධබාල පුතඥය හිනා වුණාට නිවන කියන වචනයට ලෝකේ අවබෝධයක් තියෙන කිසිම කෙනෙක් හිනා වෙන්නේ නැහැ. බලන්න මේ අවබෝධය ගැන මම පුංචි දෙයක් කියන ලොකු අවබෝධයක් නෙමෙයි. මම මේ ළඟදී ඉන්දියාවෙ ඉන්නකොට රජගහනුවර මේ මමත් එක්ක මේ වැඩසටහන කරන ගාමිණී මහත්තයත් ගියා. හරි ලස්සන දෙයක් වුණා. ඒ පඩිපෙළේ අපි නැගගෙන යනකොට පොත් විකුණන තරුණ පුතෙක් අපිත් එක්කම මේ කතා කර කර යන්න ගත්තා. ඉතින් මම ඒ ළමයාත් එක්ක හින්දි භාෂාවෙන් දැන් මම ඒ ළමයාට කිය කිය ගියා, පුතා මේ ජීවිතයේ කියන්නේ අපිට මේ තෘප්තිමත් කරලා අවසන් කරන්න බැරි දෙයක්. කවදාවත් මේ ජීවිතයේ අපි මොන මොන විදිහේ කෑම කෑවත්, මොන මොන විදිහේ රූප බැලුවත්, මොන මොන විදිහේ ශබ්ද ඇහුවත්, මොන මොන විදිහට මේ ජීවිතයේ සම්බන්ධයෙන් අපිට ස්පර්ශ ලැබුණත් අපිට කවදාවත් මේ ගමන මේ තෘප්තිමත් කරලා අවසානයක් වෙන්නේ නැහැ. මේක මේ ජීවිතේ වෙන්නෙත් නැහැ, වෙන ජීවිතයක වෙන්නෙත් නැහැ. ඒකට හේතුව මේ ඔක්කොම අනිත්‍ය නිසා. නමුත් මේ ඔස්සේ අපි කරන කර්මෝ නිසා අපිට එක එක සංසාරේ ඉපදීපද යන්න වෙන ඉවරයක් නැහැ කියලා මම ওই ටික කියාගෙන ගියා. පොඩ්ඩයිනේ කරුණු කියාගෙන ගියා. මොකද ඒ නිසා මම ඒ දරුවන්ට කිව්වා, පුතා මම කැමති, මම නම් කැමති සංසාරේ මිදෙන්නයි. මේ සසරේ ගමන, මේ හිස් ගමන, નિસරු ගමන තේරුමක් නැහැ කියන එක මම ඉගෙනගත්තු බුදුරජාණන් වහන්සේගේ ධර්මයෙන්. උන්වහන්සේ කිසිම කෙනෙකුට, උන්වහන්සේගේ කිසිම බුද්ධ දේශනාවක දිගින් දිගටම සංසාරේ යන්න කියලා එක වචනයකින්වත් අල්ප මාත්‍ර අනුබලයක් දීලා නැහැ. මම ওই ටික කිව්වා. කියලා මං කිව්වා, මම නම් කැමති නිවන අවබෝධ කරන්නයි කියලා කිව්වා. කියනකටම මේ තරුණ ළමයා අඬන්න පටන් ගත්තා. මං හැමයි පුතා අඬන්නේ. අනේ මමත් ඔය ගැන හිත හිත කිව්වා හිටියේ. මම දැන් බලන්න බෞද්ධ නෙමෙයි, බමුණු පවුලක Hindu ළමෙක්. මමත් ඔය ගැන හිත හිත හිටියේ. මටත් උونی නිවන් දකින්ද. බලන්න මේ නිවන කියන වචනේ පවා ලෝකේ අහන්න නැති එක. අපේ රටේ ඒක බලෙන් යටපත් කරනවා. ඒ වචනෙටවත් පහදින්න දෙන්නේ නැහැ. මේක මහා අවාසනාවක්. එතකොට මේකෙන් අපි තේරුම් ගන්න ඕනේ මේ ඒ නිවනකෙන් වචනවත් අහන්න නැති ඒ සමාජයේ මේ මම මෙහෙම කිව්වම මේක මේ අපි දුකෙන් නිදහස් වෙන්න ඕනේ, නිවන කරා යන්න ඕනේ කියලා. අනේ මටත් ඕනේ ඒක කිව්වා. මම මේ සෑම දෙයක්ම අතහැරලා මං එන්නම් කිව්වා. මං ඊට පස්සේ කිව්වා, පුතා එහෙම බෑනේ, දැන් ඔයා ගෙදර ඉන්නේ, ගෙදර කට්ටිය ජීවත් වෙන කොහොමද? නෑ, ඒක ඒගොල්ලෝ කොහොම හරි ජීවත් වෙයි කිව්වා. බේරෙන්න බෑ, ඊට පස්සේ යාගේ ගෙදර යන්න කියලා. ඊට පස්සේ ඒ තරුණයාගේ ගෙදරට අපිට යන්න සිද්ධ වුණා. අපි ගියා. ඒ ළමයා මේ විශ්වවිද්‍යාලෙක ඉගෙන ගන්න ළමයෙක්. නිවාඩු දවස්වලට කරන්නේ රජගහනුවර අර ගිජ්ජකූට පර්වතය ළඟට ඇවිල්ලා පොත් විකුණනවා. ඉතින් මම ඒ දෙමව්පියන්ට, දෙමව්පිය බමුණෝ, බෞද්ධත් නෙමෙයි, මම මේ හාමුදුරු කෙනෙක්, ඒ මිනිස්සුගේ ජීවිතේට හත්මුතු පරම්පරාවක ගෙදරකට ගිහිල්ලා නැහැ. බමුණු ගියා. අනික ඉන්දියාවෙත් නෙමෙයි. මම ගිහිල්ලා විනාඩි 10 15 කතා කරලා මං කිව්වා, මේ ළමයා නිවන් අවබෝධ කරන්න ඕනේ කියනවා. නිවන් දකින්න කැමතියි කියනවා. මං වගේ කෙනෙක් වෙන්න ඕනේ කියනවා. මොකද්ද ඔබතුමා කියන්නේ කියලා ඇහුවා. අත් දෙක එකට එකතු කරලා වැඳගෙන කිව්වා, මම කැමතියි. මොකද්ද මේ වෙනස? එතකොට මේ ලොකු පැහැදීමක් නැහැ මේකේ. බුදුදහම ගැන අහලත් නැහැ. මේ බුදුරජාණන් වහන්සේ ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. නමුත් අර වචන දෙක තුනට තේරුම් ගියා බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ යම්කිසි පැහැදිලි දෙයක් කතා කරනවා කියලා. මගේ හිතේ ඇතිවෙච්ච පැහැදීම තමයි අපිට මේ ලෝකේ අහන්න ලැබිච්ච දුර්ලභ වචනයක්. නිබ්බාණං පරමං සුඛං. නිවන තමයි පරම සැපය. අපිට ලැබිච්ච දුර්ලභ වචන, පරම දුර්ලභ වචනය. මේ නිවන අවබෝධ කළා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේ නිවන ගැන ලස්සන වචනවලින් මට මතක හිට සංයුත්ත නිකායේ 4 වෙනි පොතේ තියෙනවා වචන 40 ගානක් නිවන ගැන විස්තර කරලා බොහොම ලස්සන වචනවලින් උන්වහන්සේ විස්තර කළ දෙනවා මහණෙනි මේ හේතුන් නිසා හටගත්තු මේ ලෝකේ ලක්ෂණ තුනක් තියෙනවා සංකත ධර්මයන්ගේ ලක්ෂණ තුනක් තියෙනවා මොනවාද ඒ ලක්ෂණ තුන උපාදෝ පඤ්ඤායති හට ගැනීමක් පෙනෙන්න තිබෙනවා වයෝ පඤ්ඤායති නැසීමක් පෙනෙන්න තිබෙනවා තිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති පවතින දේ තුළ වෙනස් වීමක් පෙනෙන්න තියෙනවා මේක තමයි සංකත ලක්ෂණය බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සංකත ලක්ෂණයෙන් යුක්තයි සෑම රූපයක්ම මේ සංකත ලක්ෂණයෙන් යුක්තයි සෑම වේදනාවක්ම විඳීමක්ම මේ සංකත ලක්ෂණයෙන් යුක්තයි සෑම සංඥාවක්ම මේ සංකත ලක්ෂණයෙන් යුක්තයි සෑම සංස්කාරයක්ම මේ සංකත ලක්ෂණයෙන් යුක්තයි සෑම විඥානයක්ම මේ සංකත ලක්ෂණයෙන් යුක්තයි ලෝකයේ සෑම ඇසක්ම සෑම කනක්ම සෑම නාසයක්ම සෑම දිවක්ම සෑම ශරීරයක්ම සෑම සිතක්ම මේ සංකත ලක්ෂණයන්ගෙන් යුක්තයි ඇසට පෙනෙනා වූ සෑම රූපයක්ම මේ සංකත ලක්ෂණයන්ගෙන් යුක්තයි කනට ඇසෙනා වූ සෑම ශබ්දයක්ම මේ සංකත ලක්ෂණයන්ගෙන් යුක්තයි නාසයට දැනෙනා වූ සෑම ගඳ සුවඳක්ම මේ සංකත ලක්ෂණයන්ගෙන් යුක්තයි දිවට දැනෙනා වූ සෑම රසයක්ම මේ සංකත ලක්ෂණයන්ගෙන් යුක්තයි කයට දැනෙනා වූ සෑම ස්පර්ශයක්ම මේ සංකත ලක්ෂණයන්ගෙන් යුක්තයි මනසට සිතෙනා වූ සෑම අරමුණක්ම මේ සංකත ලක්ෂණයන්ගෙන් යුක්තයි සෑම උපතක්ම මේ සංකත ලක්ෂණයන්ගෙන් යුක්තයි සෑම භවයක්ම මේ සංකත ලක්ෂණයන්ගෙන් යුක්තයි එතකොට මේ සංකත ලක්ෂණයන්ගෙන් යුක්ත වූ බුදුරජාණන් වහන්සේ වදාලා මේ සත්වයා හට අසංකත ලක්ෂණයන්ගෙන් යුක්ත නිර්වාණය තිබුණ නැත්තම් මොකද අසංකත ලක්ෂණයන්ගෙන් යුතු නිර්වාණය නිර්වාණය තුල නැ න උප්පාදෝ පඤ්ඤායති හට ගැනීමක් පෙනෙන්න නැ න වයෝ පඤ්ඤායති වෙනසීමක් පෙනෙන්න නැ නඨිරස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති පවතින දේ තුල වෙනස් වීමක් පෙනෙන්න නැ අසංකතං මේ හේතුඵල ධහමෙන් සකස් නොවුණු නිර්වාණය නැත්තං හේතුඵල ධහමෙන් සකස් වුණු සත්වයාට කිසිම ගැළවීමක් නැත දැන් මේක කට කතාවක් නෙමෙයි ඒක උන්වහන්සේ දේශනා කරන්නේ කොහොමද අවබෝධයෙන් දේශනා කරන එකක් අනවබෝධයෙන් නොවේ කරුණු සහිතව දේශනා කරන එකක් කරුණු රහිතව නොවේ ප්‍රාතිහාරී සහිතව දේශනා කරන එකක් ප්‍රාතිහාරී රහිතව නොවේ එහෙමනම් අපි මේ සරණ යන බුදුරජාණන් වහන්සේ තමයි මේ දුක ගැන මනාවකට විස්තර කළේ දුක හට ගැනීම ගැන මනාවකට විස්තර කළේ දුක්ඛ නිරෝධය ගැන නිවන ගැන මනාවකට විස්තර කළේ එහෙනම් අපි තුල තියෙන ඕනේ මොකක්ද ඉස්සල්ලාම චිත්ත ප්‍රසාදය සිතේ පැහැදීම නිවන ගැන ඉතින් බුදුරජාණන් වහන්සේ මේ නිවන අවබෝධ කරපු රහතන් වහන්සේලා ඒ නිවන් අවබෝධි විඳින හැටි අරහත් ඵල සමාපත්තිය විඳින හැටි විස්තර වශයෙන් කියා දීලා තියෙනවා ඒතං සන්තං ඒතං පණීතං යදිදං සබ්බ සංඛාර සමතු සබ්බූපදි පටි නිස්සග්ගෝ තන්නක්කයෝ නිරෝධෝ නිබ්බාණං මේ විදිහට අරහත් ඵල සමාධිය නිවන සමවැදිලා විඳින හැටි ඒ කියන්නේ අවේදිත නිවන මේ ඒ ජීවිතයේදී උන්වහන්සේ ඒ නිවන අත්දකින්න හැටි රහතන් වහන්සේලා විස්තර කරනවා පරිනිර්වාණය පස්සේ අසංකත නිවන ගැන විස්තර කරනවා උන්වහන්සේගෙන් අහනවා මේ පඨවි ආපෝ තේජෝ වායෝ පිහිටන්නේ නැත්තේ කොහේද කත්ථ ආපෝච පඨවි තේජෝ වායෝ නගාදති ඒවා පිහිටන්නේ නැත්තේ කොහේද කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මේවා පිහිටන්නේ නැත්තේ නිවනේ එතකොට නිවන කරා යන අරහත් ඵල සමාධියේ ඉඳලා උන්වහන්සේක විස්තර කරලා දෙනවා නිවනට පත්වීම නම් වූ අරහත් ඵල සමාධියේ ඉඳලා උන්වහන්සේ විස්තර කරලා දෙනවා එතකොට බුදුරජාණන් වහන්සේ මේ නිවන ගැන විස්තර කරපු එක අපට තියෙන්නේ ඉස්සල්ලාම හිත පහදවා ගන්නයි. එහෙනම් අපේ ශාස්ත්‍රඥ වහන්සේ මේ ලෝකයට ස්ථිරසාර විසඳුමක් අපිට ලබා දුන්නා කියලා. මේ භෞතික ලෝකයේ විසඳුම් පින්වත්නි කවදාවත් විසඳලා ඉවර කරන්න බෑ. දැන් අවුරුදු ගානක් තිස්සේ මේ රටේ ප්‍රශ්න විසඳනවනේ. ඉවරද විසඳලා? ලෝකයේ අවුරුදු ගානක් තිස්සේ ප්‍රශ්න විසඳනවනේ. ඉවරද විසඳලා? නෑ. එහෙනම් ඊම කවදාවත් විසඳලා ඉවර කරන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ දේ විසඳලා අවසන් කරන්න පුළුවන් එකක්, අවසන් කරපු එකක්. ඉතින් මේ නිවන දුක්ඛ නිරෝධාරි සත්‍ය. දුක්ඛ නිරෝධේ ඒ කියන්නේ දුක නිරුද්ධ වීම. එහෙනම් දුක කියන්නේ නිරන්තරයෙන් පවතින එකක් නෙවෙයි, නිරුද්ධ වෙන එකක්. මොකද හේතුන් නිසා නම් හටගත්තේ, හේතු නැති වෙනකොට නැති වී යන එකක්. එහෙනම් ඒ දුක්ඛ නිරෝධේ නම් වූ නිර්වාණය, නිවන ගැන අපේ හිතේ පැහැදීමක් තියෙන්න ඕනේ. පැහැදීමක් ඇතිවීමට අපට තියෙන්න ඕනේ නුවණින් විමසීමේ හැකියාව. කෙනෙක් ඔබෙන් අහන්න පුළුවන්, ඔබට පුළුවන් ද හෙට නිවන් දකින්න ඔක්කොම අතහැරලා? එතකොට ඒකේ තේරුම මොකද්ද? එයාට ඕනකම තියෙන ඔබට නිවන් අවබෝධ කරන්න නෙමෙයි, නිවනට හිනහ වෙන්න, නිවනට ගරහන්න. ඒවා අපි තේරුම් ගන්න ඕනේ. එතකොට හිත පහදවා ගන්න ඕනේ දුක්ඛ නිරෝධාරේ සත්‍ය ගැන. ඊළඟට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දුක්ඛ නිරෝධාරේ සත්‍ය කරා යෑමට මාර්ගයක්, ප්‍රතිපදාවක් දේශනා කළා. ඒක අවුල් සහිත එකක් නෙවෙයි, පැහැදිලියම මාර්ගය ප්‍රතිපදාවක් දේශනා කළා. මොකක්ද මේ මාර්ගය? දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍යං. දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය දේශනා කළා. මේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය ගැන අපේ හිතේ පැහැදීම ඇති කරගන්න ඕනේ. ඒ පැහැදීම තමයි අපේ ජීවිතේ තියෙන ලොකුම ලාභය. මොකද්ද දුක්ඛ නිරෝධගාමිනී පටිපදා ආර්ය සත්‍ය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් පින්වත්නි, මේ නිවන කියන එක තියෙන්නේ සසරී ඉපදීපද ගමන් කිරීමේ හේතුවෙන්. ටික ටික ටික ටික ටික බිඳුව බිඳුව පාරමිතා වැඩිලා නිවන කරා යනවා නෙවෙයි. මොකද්ද නිවන කරා යන්න තියෙන මාර්ගය? ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය මේ ජීවිතේ කාටවත් අවබෝධ කරන්න බෑ, අනුගමනය කරන්න බෑ කියලා අපි කිව්වොත් අපි ගරහන්නේ කාටද? බුදුරජාණන් වහන්සේට. උන්වහන්සේ අවබෝධයෙන්ම දේශනා කරපු දේශනාවේ ගරහන්නේ. මොකද ආර්ය අෂ්ටාංගික මාර්ගය තමයි නිවන කරා යන්න තියෙන මාර්ගය කියලා උන්වහන්සේ දේශනා කළේ අවබෝධයෙන්මයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි නිවන කරා යන්න තියෙනවා කියලා උන්වහන්සේ දේශනා කළේ කරුණු සහිතවමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගය නිවන කරා යන තියෙන මාර්ගය කියලා උන්වහන්සේ දේශනා කළේ ප්‍රාතිහාරේ සහිතවමයි. මේ ලෝකේ උන්වහන්සේගේ වචනේ අහලා ආර්ය අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරපු කිසි කෙනෙකුට නිවන කරා යන්න ලැබුණ නැත්නම් අන්න අපිට තියෙනවා කරුණු සහිත චෝදනාවක්. නමුත් එහෙම තියෙනවද? උන්වහන්සේ දේශනා කරපු ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරපු කෝටි සංඛ්‍යාත පිරිසක් අරහත්ත්වයට පත් වුණේ නැද්ද? පත් වුණා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ප්‍රතිඵල රහිත නම් කිසි දවසක මාර්ගඵලලාභී ශ්‍රාවකයෝ බිහි වෙන්නේ නැහැ. එහෙනම් සුපටිපන්න කියන ශ්‍රාවක පිරිසක් බිහි වෙන්නේ නැහැ. උජපටිපන්න කියලා ශ්‍රාවක පිරිසක් බිහි වෙන්නේ නැහැ. ඥායපටිපන්න කියලා ශ්‍රාවක පිරිසක් බිහි වෙන්නේ නැහැ. සාමිච්චිපටිපන්න කියලා ශ්‍රාවක පිරිසක් බිහි වෙන්නේ නැහැ. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලලාභී ශ්‍රාවක පිරිසක් බිහි වෙන්නේ නැහැ. ආහුනෙය්‍ය ශ්‍රාවක පිරිසක් බිහි වෙන්නේ නැහැ. පාහුනීය ශ්‍රාවක පිරිසක් බිහි වෙන්නේ නැහැ. දක්ඛිනීය ශ්‍රාවක පිරිසක් බිහි වෙන්නේ නැහැ. අංජලි කරණීය ශ්‍රාවක පිරිසක් බිහි වෙන්නේ නැහැ. ලොවට උතුම් පින්කෙතවන ශ්‍රාවක සංගරුවණක් බිහි වෙන්නේ නැහැ. ආර්ය ස්ථාංගික මාර්ගයෙන් නිවන් අවබෝධ කරන්න බැරි නම් බුදුරජාන් වහන්සේ භික්ෂු සංඝයා බිහි කරන්නේ නැහැනේ. ඉතින් උන්වහන්සේ භික්ෂු සංඝයා අතර අපි ගත්තොත් එම ඉස්සලාම උන්වහන්සේ උපසම්පදාව දුන්නේ. ඒක මොන උපසම්පදාවද? ඒහි බික්කු උපසම්පදාව. ඒහි බික්කු උපසම්පදාව කොහොමද දෙන්නේ? උන්වහන්සේ ඒ පැවිදි වෙන කෙනාට කියනවා, පින්වත් භික්ෂුව මෙහි ඉන්න, මා විසින් මනාකොට මේ ධර්මය දේශනා කළ තියෙනවා. මේ ධර්මයේ හැසිර දුක් කෙලවර කරන්න. ඒ මොකද්ද කියන්නේ? ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කරලා සසරෙන් එතර වෙන්න. එතකොට අපිට තියෙන්න ඕනේ හිතේ පැහැදීමක්. එහෙනම් මේ නිවන් අවබෝධ කරන්න තියෙන එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පටන් ගන්න මොකෙන්ද? සම්මා දිට්ඨියෙන්. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? දුක්ඛේ ඥානං. දුක්ඛාරි සත්‍ය ගැන තියෙන අවබෝධය. දුක්ඛ සමුදය ඥානං. දුකේ හට ගැනීම ගැන තියෙන අවබෝධය. දුක්ඛ නිරෝධේ ඥානං. දුක්ඛ නිරෝධය ගැන තියෙන අවබෝධය. දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාය ඥානං. දුක නැති කිරීමට ඇති ප්‍රතිපදාව ගැන තියෙන අවබෝධය. මේ අවබෝධයෙන් යුක්ත ශ්‍රාවකයා ආර්ය අෂ්ටාංගික මාර්ගය සීල සමාධි ප්‍රඥා වශයෙන් දියුණු කරනවා. එහෙම දියුණු කරන්න පුළුවන් කියලා හිතේ පැහැදීමක් අපි ඇති කරගත්තොත් තමයි ශ්‍රද්ධාව කියලා කියන්නේ. මම මේ කියපු දේ ලොක්කම හිත මොකේද? ශ්‍රද්ධාවට. ඒ පැහැදීමෙන් තමයි යා සද්ධානුසාරී වෙන්නේ. වෙන ක්‍රමයකින් සද්ධානුසාරී වෙන්නේ නැහැ. එතකොට මේ පැහැදීම ඇති වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන්මයි මේ දේශනා කරලා තින්නේ. එතකොට ලෝකේ වෙන කෙනෙ මොනවා කිව්වත් අපි දන්නවා ආර්ය අෂ්ටාංගික මාර්ගයමයි. එක එක්කෙනා එක එක විදිහට කියන්න පුළුවන්. සමහරු කියනවා භාවනා කරන්න ඕනේ නැහැ. සමහරු කියනවා නිවනට ඇති එකම මඟ භාවනාවයි. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පැහැදිලිව තියෙනවා නිවනට ඇති එකම මඟ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. අන්න ඒ විදිහට අපි සම්පූර්ණ කරගන්න ඕනේ අපේ තියෙන පැහැදීම. අපේ තියෙන පැහැදීම සම්පූර්ණ වුණාම අපේ හිතේ ටිකෙන් ටික මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙරෙහි ඇති පැහැදීම මුල් බැස ගන්නවා. මූලජාත ධර්මයේ මුල් බැස ගන්නවා. ශ්‍රද්ධාවේ මනාව පිහිටනවා. පතිට්ඨිත ශ්‍රද්ධා මනාව පිහිටනවා. මුල් බැස ගන්නවා. ඊට පස්සේ අපේ ජීවිතයේ උන්වහන්සේගේ ධර්මයට අනුකූලව කල්පනා කරන ජීවිතයක් බවට කෙමෙන් කෙමෙන් පත් වෙනවා. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ අනුගමනය කරලා ධර්මයේ හැසිරිලා මේ ජීවිත අසාර්ථක වෙනවා කියලා කවුරු හරි කිව්වොත් බුදුරජාණන් වහන්සේ වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීමෙන් මුළු ජීවිත කඩා කප්පල් වෙනවා, ඒක මනුස්ස ජීවිතයේ අසාර්ථකත්වයයි කියලා කවුරු හරි කිව්වොත් ඒ කෙනා ගරහන්නේ කුමකටද? අවබෝධයෙන්ම දේශනා කරපු බුදුරජාණන් වහන්සේගේ ඒ අවබෝධයටයි. එතකොට යාට තියෙන සම්මා දිට්ඨියද මිච්ඡා දිට්ඨියද? මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනා කතා කරන වචන අයිති වෙන්නේ සම්මා වාචාවටද මිත්‍යා වාචාවටද? මිත්‍යා වාචාවට. මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනා කරන කල්පනාව අයිති වෙන්නේ සම්මා සංකල්පවලටද මිත්‍යා සංකල්පවලටද? මිත්‍යා සංකල්පවලට. මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනා ගත කරන ජීවිතය අයිති වෙන්නේ සම්මා ආජීවයටද මිත්‍යා ආජීවයටද? මිත්‍යා ආජීවයට. මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනාට සම්මා සතිය තියෙනවද? මිත්‍යා සතිය තියෙන්නේ. මිත්‍යා දෘෂ්ටිය තියෙන කෙනා සම්මා වායාමයේ දෙනවද? මිත්‍යා වායාමයේ දෙන්නේ. එහෙමනම් සම්පූර්ණයෙන්ම මිත්‍යා දෘෂ්ටියක පිහිටලා අනික් කෙනාව මිත්‍යා දෘෂ්ටි සමාදන් කෙරෙව්වොත් ඒ කෙනා අසත්පුරුෂෙක්. එතකොට මේ අසත්පුරුෂයෙක් බවට කෙනෙක් පත් වුණොත් එයාට මරණින් මත්තේ කොහෙද යන්න තියෙන්නේ? දුගතියේ උපතක් කරා යන්න තියෙන්නේ. මේ නිසා බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය ගැන අපි හොඳට සිහියෙන් හොඳට නුවණින් උන්වහන්සේගේ ධර්මය අපි අවබෝධ කරන්න කල්පනා කරන්න ඕනේ. මොකද උන්වහන්සේ දේශනා කළා මේ ධර්මයේ උන්වහන්සේ හරි අවබෝධයෙන් හිටියේ. උන්වහන්සේ කොහොමද දේශනා කළේ? මහණෙනි මාගේ මේ ධර්මයේ තියෙන්නේ වාද විවාද කරගෙන යෑම පිණිස නොවේ. අලගද්දූපම සූත්‍රයේ උන්වහන්සේ දේශනා කළා මහණෙනි මේ වාදප්පමොක්ඛාය මේ වාදවලින් බේරෙන්න වාද කිරීම පිණිස ධර්මය අල්ලන්න ගියොත් එයා ඒ ධර්මය අල්ලලා තියෙන්නේ සර්පයාගේ නැට්ටින් මිසක් සර්පයාගේ ඔළුවෙන් නෙමෙයි. දහම් කරුණු උපුටා ගනි. උපුටා ගැනීමේ අදහස මොකද්ද? තම අවබෝධ කරන්නත් නෙමෙයි අනිත් අයට අවබෝධ කරන්නත් නෙමෙයි. වාද කරන්න නම් අර්බුද උපද්දවන්න නම් ඒකිනා ධර්මයේ අල්ලන්නේ සර්පයාගේ නැට්ටෙන්. බුදුරජාණන් වහන්සේ වදාලා කුල්ලූපමංගෝ භික්කවේ ධම්මං දේසිස්සාමි නිත්තරණත්තාය නෝ ගහනත්තාය. මහණෙනි මාගේ මේ ධර්මයේ මා ඔබට දේශනා කරන්නේ පහුරක් උපමා කරගෙනයි. නිත්තරණත්තාය එතරවීම පිණිසයි නෝ ගහනත්තාය ග්‍රහණය කර ගැනීම පිණිස නොවේ. බලන්න කොයිතරම් පැහැදිලිද මේ බුද්ධ දේශනා. එතකොට උන්වහන්සේ දේශනා කළේ ඒකේ උන්වහන්සේ දේශනා කරන මහණෙනි ධර්මයේ පවා ග්‍රහණය කර ගැනීමට නොවේ නම් තිබෙන්නේ අධර්මයේ ගැන කවර කතාද? ඉතින් මේ නිසා ඔබ සියලු දෙනා ඉතාම සන්තෝෂයට පත් වෙන්නට ඕනේ. මෙවන් කාලයක බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය ඔබට අවබෝධ කරගන්න අවස්ථාව ලැබීම තමයි ඔබේ ජීවිතයේ තියෙන මහඟු වාසනාව. මෙවන් කාල පරිච්ඡේදයක ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන චිත්ත ප්‍රසාදය ඇතිකර ගැනීම තමයි ඔබේ ජීවිතයේ තියෙන ලොකු වාසනාව. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන චිත්ත ප්‍රසාදයක් ඇති කරගත්තොත් ඒකට කියන්නේ මොකද්ද? ශ්‍රද්ධා ලාභය. ශ්‍රද්ධා ලාභය කියලා කියන්නේ. ඒ නිසා මේ ශ්‍රද්ධා ලාභයෙන් යුක්තව මේ ගෞතම බුදුරජාණන් වහන්සේ වදාළ උතුම් චතුරාරි සත්‍ය ධර්මයේ කෙරෙහි මනාකොට සිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගුණ වශයෙන් අවබෝධ කරගෙන සිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කෙරෙහි ගුණ වශයෙන් අවබෝධ කරගෙන සිත පහදවාගෙන බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි ගුණ වශයෙන් අවබෝධ කරගෙන සිත පහදවාගෙන අපටද මේ ගෞතම බුද්ධ ශාසනය තුල චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව උදා වේවා. සාදු සාදු. මාගේ ස්වාමී බුදු රජාණන් වහන්සේ සියලු රාග දේශ මොහ ප්‍රහාණය කළසේක. විතරාගීසේක විතදෝසීසේක විතමෝහීසේක සියලු අකුසල ධර්මයන් ප්‍රහාණය කළසේක. සියලු කුසල ධර්මයන් උපදවාගත්සේක. සිත කය වචනය පිරිසිදු කළසේක. අමා මහ නිවන සාක්ෂාත් කළසේක. බුදුරජාණන් වහන්සේ අරහං වනසේක. අරහං වනසේක. අරහං වනසේක. බුදුරජාණන් වහන්සේ ඇස දමනය කළසේක. පාලනය කළසේක. රැකගත්සේක. සංවර කළසේක. එසේහි හට ගැනීමද නැතිවීමද ආස්වාදයද ආදීනවද නිස්සරණයද අවබෝධ කොට රූප තණ්හාව ප්‍රහාණය කළසේක. ආධ්‍යාත්මයෙහි සංසිඳී ගියසේක. බුදුරජාණන් වහන්සේ කන සංවර කළසේක දමනය කළසේක පාලනය කළසේක රැකගත්සේක කනින් අසන ශබ්දය ගැන හට ගැනීමද වෙනසීමද ආස්වාදයද ආදීනවයද නිස්සරණයද අවබෝධ කොට ශබ්ද තණ්හාව ප්‍රහාණය කළසේක ආධ්‍යාත්මයෙහි සංසිඳුන සිත්තතිසේක බුදුරජාණන් වහන්සේ නාසය රැකගත්සේක පාලනය කළසේක දමනය කළසේක සංවර කළසේක නාසයට දෙනෙන ගඳ සුවඳෙහි හට ගැනීමද නැතිවීමද ආස්වාදයද ආදීනවයද නිස්සරණයද අවබෝධ කළසේක ගන්ධ තණ්හාව ප්‍රහාණය කළසේක ආධ්‍යාත්මයෙහි සංසිඳුන සිත්තතිසේක බුදුරජාණන් වහන්සේ දිව දමනය කළසේක පාලනය කළසේක රැකගත්සේක සංවර කළසේක දිවට දැනෙන රස ගැන හට ගැනීමද නැතිවීමද ආස්වාදයද ආදීනවයද නිස්සරණයද අවබෝධ කළසේක රසතණ්හාව ප්‍රහාණය කළසේක ආධ්‍යාත්මයෙහි සංසිඳුන සිත්තතිසේක බුදුරජාණන් වහන්සේ කය දමනය කළසේක පාලනය කළසේක කය රැකගත්සේක කය සංවර කළසේක කයට දැනෙන පහසෙහි හට ගැනීමද නැතිවීමද ආස්වාදයද ආදීනවයද නිස්සරණයද අවබෝධ කළසේක පහස ගැන යති තණ්හාව ප්‍රහාණය කළසේක ආධ්‍යාත්මයෙහි සංසිඳුනු සිත්තතිසේක බුදුරජාණන් වහන්සේ මනස දමනය කළසේක පාලනය කළසේක රැකගත්සේක සංවර කළසේක මනසට සිතෙන අරමුණු ගැන හට ගැනීමද නැතිවීමද ආස්වාදයද ආදීනවයද නිස්සරණයද අවබෝධ කළසේක. අරමුණු කෙරෙහි ඇති තණ්හාව ප්‍රහාණය කළසේක. සංසිඳී ගිය සිත ඇතිසේක. බුදුරජාණන් වහන්සේ සියලු කාමයෙන් වෙන්නුනසේක. ඒ කාමයන්ගේ හට ගැනීමද නැතිවීමද ආස්වාදයද ආදීනවයද නිස්සරණයද අවබෝධ කළසේක. කාම තණ්හාව ප්‍රහාණය කළසේක. කාමයෙන් මිදී අකුසලයෙන් මිදී සපසේ වැඩ සිටිසේක. බුදුරජාණන් වහන්සේ පංච උපාදානස්කන්ධය ගැන හට ගැනීමද නැතිවී යාමද ආස්වාදයද ආදීනවයද නිස්සරණයද අවබෝධ කළසේක. පංච උපාදානස්කන්ධය කෙරෙහි ඇති චන්දරාගය දුරු කළසේක. සියලු තණ්හා ප්‍රහාණය කළසේක. තණ්හාව නිරුද්ධ වීමෙන් උපාදාන නිරුද්ධ වී උපාදාන නිරුද්ධ වීමෙන් භවය නිරුද්ධ විය භවය නිරුද්ධ වීමෙන් ඉපදීම නිරුද්ධ විය ඉපදීම නිරුද්ධ වීමෙන් ශෝක වැළපීම් දුක් දුම්නස් සුසුම් හෙලීම් සියල්ල නිරුද්ධ විය දුකින් නිදහස් විය. බුදුරජාණන් වහන්සේ අරහං වනසේක. අරහං වනසේක. අරහං වනසේක. අරහං වනසේක. අරහං වනසේක. ඔහොමද ගන්න කියන්නේ මාගේ ස්වාමියෝ බුදුරජාණන් වහන්සේ අරහං වනසේක. සම්මා සම්බුද්ධ වනසේක. විද්‍යාචරණ සම්පන්න වනසේක. සුගත වනසේක. ලෝකවිදු වනසේක. අනුත්තරෝ පුරිස ධම්ම සාරථි වනසේක. සත්තා දේව මනුස්සානං වනසේක. බුද්ධ වනසේක. භගවා වනසේක. බුදුරජාණන් වහන්සේ මාගේ ශාස්ත්‍රූන් වහන්සේ වනසේක. මං වනාහි ශ්‍රාවකයාවිමි. බුදුරජාණන් වහන්සේ සියල්ල දන්නාසේක. මං වනාහි නොදනිමි. බුදුරජාණන් වහන්සේ මාගේ ජීවිතයට එකම ආලෝකය වනසේක. එකම පිළිසරණ වනසේක. එකම සනසිල්ල වනසේක. මාගේ ජීවිතයේ අවසන් සුසුම් පොද දක්වාම මුළු හදතින්ම බුදුරජාණන් වහන්සේ සරණ යමි. ශ්‍රී සද්ධර්මය සරණ යමි. ආර්ය ශ්‍රාවක වූ සංඝ රත්නය සරණ යමි.